පෙරවන් සරණයි හැම දිනාටම හැම දිනවත්ම අපි අද දවසේදී ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා සවන් කිසිල් සදහම් ප්‍රචාරක සේවාවසේ පවත්වන ඉරිදා ධර්ම සාකච්ඡාවට අද 2018 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 23 වන ඉරිදා ඉතින් අද දවසේදී අපි සුපුරුදු ආකාරයටම සත්‍යීත්වමු සිංහල පහදා දෙන ලැබුණ ආයේ සූත්‍ර දේශනාව සවන් දීලා ඉන්න අනතුරු ධර්ම සාකච්ඡාවට ලැබෙමු දෙමෝිතම් ගෞරවයෙන් සත්‍යඥාන ආරාධනා කර සිටින සත්‍යඥානි අපි වෙනුවෙන්නේ තථාගත ධර්මයෙන් බිලක් අපට පහදා දෙන සත්‍යඥානි පෙරහන් සර්ණයි. සම්මා සම්බුදු සරණයි. අපි තථාගතයන් වහන්සේට අපේ ශාස්ත්‍රුන් වහන්සේට ඒ ගෞරවණීය වූ වන්දනීය වූ සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අතිශයින් කෘතඥතාපූර්වක නමස්කාර කරමු, වන්දනා කරමු, ප්‍රතිභාත කරමු. උන්වහන්සේ නිසා තම මේ ආලෝකයක් ආධ්‍යාත්මික අප මනසට ඇතුළෙන්ට පටන් ගන්න තියෙන්නේ. අද ධර්ම සාකච්ඡාවේදී අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසයේ උපම වර්ගයේ තියෙන නිවාප සූත්‍රය. අපි බොහෝ විට ඒක අහලා තියෙනවා, කතා කරලා තියෙන නිසා කරුණු කාරණා දන්නවා. නිවාප කියලා කියන්නේ වපති කියන්නේ වපුරනවා කියන එකට. දැන් ඒ වගේ ඒක නිවාප කියලා කියන්නේ තනකොළ කොරටුවක් තනකොළ කොටුවක් වගේ එකක් වවනවා, විශේෂයෙන් සත්ව කෑම සඳහා. ෆෝඩර් කියලා කියන්නේ ඒ වගේ જાතියක්. ඒතොට නිවාප සූත්‍රය කියලා ඒකෙන් අදහස් කරන්නේ මේ මුවල්ලන කෙනෙක් ඒ මුවන් සඳහා කොරටුවක් තනකොළ කොරටුවක් නැත්නම් විශේෂ කෑම වර්ගයක් හදනවා, ඒකට වල්ල ගන්න. ඒක තමයි මාතෘකාව වෙන්නේ. ඒ සූත්‍රයේ කරුණු කාරණා බොහෝයි. ඒකට යන්නට කලින් අපි මාතෘකා වශයෙන් මේ ටික හිතලා බලමු. ඒකේ මූලික කරුණු ටික. මේ සූත්‍රය බුදුරජාන් වහන්සේ සාවත්ති නගරයේදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළ දෙයක්, සූත්‍රයක්, කරුණු කාරණා කියදීමක්. අනාථපිණ්ඩික සුදත්ත ඉස්සිටුවරයාගේ එයා හදලා දුන්න ජේතවන මහා විහාරයේ වැඩ ඉන්න කාලේ එතු සූත්‍රයට පිවිසෙන්න කලින් ඒ සූත්‍රයේ තියෙන ධාති ටික අපේ ඔළුවට යන්න ඕන නිසා මේ කතා කරන්නේ. නිවාපෝතකෝ භික්ඛවේ පංචන්නේතං කාමගුණානං අධිවචනම්. නිවාප කියලා කියන්නේ නැත්තම් මේ තනකොළ කොරටුව නැත්තම් ඒ තනකොළ ටික නැත්තම් ඒ කෑම ටික පුන්නක් හරි මොන හරි ඕන එකක් කමන්නේ ඒ ටික කියලා කියන්නේ මේ පංච කාම මේ වචනේ වැදගත් ಗುಣ. පංච කාම ಗುಣ දන්නවා කියලා හිතන්න එපා පිනේ, මාත් හිතුවම තාම දන්නේ කියන කියලා. මේ පංච කාමය වැඩි කරන්න තියෙන જાති. ඒවා වැඩි කරන්න තියෙන જાති. වාපෝතිකෝ භික්ඛවේ පංචන්නේතං කාම ගුණානං අධිවචන. අධිවචන කියලා කියන්නේ ඒකට කියන තව නම, ඒකට දාපු නම අධිවචනය කියලා කියනවා. අර අධිවචන සම්පස්ස ගෙන ගන්නකොට ගෙන ගත්තා වගේ. නේවාපිකෝති, ඒ මුවන් අල්ලන්ට ඒ තනකොළ වවන්න. නේවාපිකෝති භික්ඛවේ මාරසේතං අධිවචනං. පාප මාරසේතං පාපිමෙතු අධිවචන. පාපී වූ මාරයාට කියන නම. දැන් මතක තියාගන්න ඕන මාර කවුද ඒවා මෙයා හොයන්ට යන්නේ. අපි අර වන්දනීය සාතුණවාස අපිට කියලා තියෙනවා, අපි දැන් දන්නවා ඒවා ගැන. එතකොට නේවාපිකය කියලා කියන්නේ අපි දැන් නිවාප කියන වචනේ දන්නවා. ෆොඩ නැත්තම් තනකොළ කොරටුව, තනේ හදපු තනකොළ මුවන් අල්ලන්ට. ඊට පස්සේ ඒ නේවාපිකේ වචන දෙක අපි කියනවා. නිවාපය හදන්න නේවාපිකයි. එයා තම පාපී මාර. නේවාපික පරිස, ඒ තව කොටසක් මේ කතාවේ කියවෙනවා. එතකොට නේවාපික පරිස මූ අල්ලන එක්කනාට උදව්කාරු අත්වඩකාරු ඉන්න අත්තුදව් දෙන පිරිසක් ඉන්න. ඒ අත්තුදව්කාරු තමා මාර පරිසායේතන් අධිවචන. මාර පිරිසට මාරයාගේ දූතයන්ට කියන තවත් වචනයක්. මිග ජාතාත් එක මුව සමූහය දැ මු අල්ලන්ටන අදානේ ඒ මුව රැල තමා සමන බ්‍රාහ්මණානං ඒතං අධිවචනං ශ්‍රමණයන්ත සහ බ්‍රාහ්මණයන්ත ඒ කියන්නේ දැන් බ්‍රාහ්මණ කෙනෙකුට ඔය ඇත්ත දාගන්න ඒකට ඔය ඇත්තත් මුව රැලක් අපි කවුරුත් මුව රැලක් මිගජාත කියලා කියන්නේ මුව රැල කියලා කියන්නේ ශ්‍රමණයන්ත සහ බ්‍රාහ්මණයන්ත අධිවචනං ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික මාර්ගය යන්න ඕන කියලා පටන් ගත්ත ඇත්තන්ට කියන වචනය ඒ කරුණු හතර එහෙම මතක තියාගෙන මෙතෙන්දී දැන් එක වචනයක් මේ අතිරේක මතක තියාගන්න. තාම අපි යන්නේ ප්‍රවේශයට පෙරවදනට. කාමාතේ පතමා සේනා ද්විතියා අරති උච්චති. මාර සේනාව ගැන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ කියනවා මාර රාගපත් මාර තප් කාමතේ පතමාසේන පළවෙනි සේනාව තමයි කාමය දෙවෙනි එක තමයි ඒක කරන්ට හිත දෙන්නේ නැති ගතිය නිබ්බානේ සොයන්ත තමන් තුලම ද්විතිය ආරති උච්චති තතිය තුන්වෙනි මාර සේනාව කුප්පිපාස බඩගින්නයි තිබහයි ඒ දෙක වතුර පොවන්ට ඕන කෑම කවන්ට ඕන කියන දෙකෙම ශාරීරියක් තියෙන නිසා ඒ ටික ඒක ඔළුවේ තියාගෙන අපි සූත්‍රයේට ටිකක් හොයලා බලමු ඒවම් මේ සුත මා විසින් මෙසේ අසන ලදී ඒකං සම්යම් භගවා එක් කාලෙක තථාගතයන් වහන්සේ සාවත්තියන් විහෙරති සාවත්ති නගරයේ වැඩවාසය කරනවා අනාථපිණ්ඩිකා සාරාමේ ඒ අනාථපිණ්ඩික සිටුවරයා පූජා කරපු හදල දුන්න ජේතවන විහාරේ. එහිදී භික්ෂුන් වහන්සේලාට භික්ෂුවෝ කියලා ආමන්ත්‍රණය කරලා සත්‍යාබෝධයේ වමනා ඇත්තෙනි. ඒතොතේතො භන් පදන්තේ පින්නතුන් වහන්සේ කියලා කිව්වහම බුදුහාම මේටි කියනවා. නභික්කවේ නේවාපිකෝ නිවාපන් නිවපති මිගජාතානං භික්ෂුවරුන් මේ මෝ අල්ලන ඒ ඇත්තා ඒ දඩයක් කාරයා ඒ තනකොල කොරටුව වවන්න ඒ මිගජා මිග මුව රැලට ඉමන් මේ නිවාපන් නිවුත්තම් මිගජාතා පරිභුංජන්තා දීගායිකා වන්නවන්තෝ චිරන් දීගමත්දානන් යාපෙන්තුූති එයා මෙහෙම ප්‍රාර්ථනාවක් කරන්න දැන් එතුකොට ඒකේ කොහොමද අනේ මේ මූ ඇවිල්ලා මේ මං හදපු තනකොලට කාල නිදුක්ව නිරෝගව බොහෝ කලක් රැඳ බේවා කියලා කරුණාවෙන් නිවේ කරන්න. එක ගාවගමු දැන් සත්‍යබෝධය සඳහා උනන්දුවන්ට අඩුගාන හිතාගෙන ඉන්න හරි අපට කතා කරන්න දැතුළු. මේ රූප කනට ඇහෙන ශබ්ද ඊට පස්සේ නහයට දැන ගන්ධ දිවට දැන් රස හැමට දැන් ස්පර්ශ ඒවා ලස්සන ලස්සන වෙලා ඇවිල්ලා තියෙන්නේ අපිව වඳබන්ට අපිව දිලසවන්ට නෙවෙයි ඒවා ගත්තට අපි උපදි කියලා ගත්තට උපදීගෙන ගත්ත මේ සති ධම්ම ඇසුවා නම් ඒක කරුණ කාරණා කියලා දුන්න තරුණ භික්ෂුවක් එතකොට ඒ මුව දඩයක් කාරයා ඒ තනකොල කොරටුව වවන්නේ නැහැ මුවන්ට ආදරෙන් ඒ වගේම මේ ලෝකයට ඉදිරිපත් කරන මනබඳන රූප ශබ්ද ගන්ධ රස සහ ස්පර්ශයන් අපිට ආදරේටම මතුවෙච්ච දේවල් නෙවෙයි ඒවංචකෝ භික්කවේ නේවාපිකෝ නිවාපන් නියපෙත් එයා ඒ මෝදඩයක් කාරයා හිතන්නේ මෙහෙමයි මන් දැන් මේ කොරටුවේ මේ තනකොළ වර්ගයේ වවනවා මේක දැක්ක ගමන් මුවන්ට මේක සලාඩ් එකක් වගේ පේන්නේ හොඳ. සලාඩ් කන්න කැමති කෙනෙක් හොඳ රසවත් සලාඩ් එක සලාඩ් බාර් එකක් වගේ පේනවා. ඒකට මේකට කලාව වැඩිලා. ඒකේ වචනයක් තියෙනවා අනුපකජ්ජ කියලා. අනුපකජ්ජ කියලා කියන්නේ කඩා වැදිනවා. වගතුවක් නැතුව ඇතුල් වෙනවා. ඒක සිහියක් නැති වෙනවා. එතකොට එහෙමයි යහිතනි මන් නිවාපන් නියුත්තම් මෙගජාතා අනුපකජ්ජ මුච්චිතා භෝජනානි බුඤ්ජිසාන්ති. ඉවක් බවක් නැතුව මේ තනකොළ වර්ග ටික කනවා. මොන හරි අද පුච්චි දෙ ආල්ෆා ආල්ෆා වෙන්න පුළුවන් මොන හරි කමන්න. අනුපකජ්ජ මුචිතා භෝජනානි භුඤ්ජමානා මදං ආපජ්ජේසං. මදේටපත් වෙනවා ඒ කට්ටිය. පුදුම සතුටක් විඳිනවා. කවදාවත් කන්ටද තිබුණේ නැහැ මෙහෙම දෙයක් කැලේ විශේෂී තන කොළ දලු කෑවේ දැන් මෙතන මට හොඳට කන්න තියෙනවා කියලා ඒකේ මදේටපත් වෙලා මත්තා සමානා පබාදං ආපජ්ජේසං. ඒකේ වහවැට්ලා කියන්නේ වහවැට්ලා එක කනකොට ඒ කට්ටියට වටපිටාවේ තියෙන ආපදාව විනාශය තේරෙන්නේ නැහැ අනතුර තේරෙන්නේ නැහැ. පමත්තා සමාන යථාකාම කරණියම් භවිෂති. ඒ නොසලකිල්ලේ මේක කකා ඉන්නකොට යථාකාම කරණියා භවිස්සanti මස්මින් නිවාපි. ඒ තනකොළ කොරටුව ඇතුලේදීම ඒ මොව දඩයක් කාර්යයට කරන්න ඕන පුළුවන් දෙයක් කරනවා. කියන්නේ මරාග මරනවා. මස්තික විකුණනවා හැම ගහලා ඊට පස්සේ හැමින් සපත්තු සෙරපු හෑන්ඩ් බෑග් හදලා විකුණනවා. ඒ ටික අපටත් වෙනවා. එතකොට තත්ත්‍ර භික්ඛවේ මෙගිජාතා දැන් මේ මෝරල අනිත්‍යල් සම්බන්ධ කරන්නේ මෝරලවල් හතරක් ගැන කියන්නේ. ඒකෙන් කොයි කොටසද මා අයිති වෙන්නේ කියන එක හිතන්න ඕන. මේක ගැඹුරු ධර්ම කාරණා දෙක තුනකුත් වෙනවා. මං ඒක කෙටියෙන් කියන්නේ. පළවෙනි මෝරල මං පාලි අයින් කරන්නම්. පළමුවෙනි මෝරල අරකට කඩා වැදිලා සිහි මදි වෙලා මේ ඒ තනකොළ වර්ගය හොත් කාලා මේ මත් වෙනවා කියලා කියන්නේ ඒකේ අම්මට කියන අනිත් ඔක්කොම જાටි. ඒවංජිතේ භික්ඛවේ පතම මේකේ જાතා නැ පරමුංචින්සු නේවාපිකාස ඉද්ධානුභාව. එතන තියෙන වචනේ ඉද්ධානුභාව කියන්නේ උපක්‍රම බලයකින්. යාගේ තේන උපක්‍රමයට අහුවෙලා මේ ඒ පළවෙනි මෝරල එකෙන් නිදහස් වුණේ නැහැ. එකෙන් නිදහස් වුණේ නැහැ. එතකොට පළවෙනි එක දෙවෙනි කොටස. තත්ත්‍රිභික්ඛවි ဒုတိය මෙගේ જાතා ඒවං සමචින්තෙන්සු. දැන් අනිත් වන්ට ඉවත් දැනුණා මේ පළවෙනි මේ මෝරලට වෙච්ච දේ. ඒ කට්ටිය කල්පනා කළා දැන් මේ කට්ටිය අර මුවවැද්දට අහු වුණා. අපි නිසා අපි නිවාප භෝජනින් ඒ තනකොළ කොරටුවෙන් අයින් වෙල ඉමු. භය භෝගා පටිවිරතා ඒ තමන්ත සැක සහිත ඒ භෝජනෙන් ඒ නිවාපයෙන් අයින් වෙලා අරඤ්ඤ ආයතනානි අජ්ජෝගහස්වා විහෙරිය. කැලේ ඇතුළට ගිහිල්ලා එහි තියෙන දෙයක් කාලේ මොකද මේ කට දැනගත්ත අනිත් ඔක්කොම අතුරුදහන් වුණා අරකට ගිය ගමන් කියලා. ඉවෙන් තේරුණා. ඊයත්තු තේසං ගිම්මානම් පච්චිමේ මාසි ග්‍රීෂ්ම කාලේ අවසන් කාල වෙනකොට තිනෝදක සංකේයී. තනකොළ වතුර අඩු වෙලා ගියාම. ඔන්න හොඳ වචනයක් තියෙනවා. අදිමත්ත කසිමාන හුඟා කෙට්ටුණා. කසිමාන කියන්නේ අස්පෘෂ වෙනවා කියන්නේ ඒකේට පාලි වචනය. පැරිණි පාලි වචනය. අදිමත්ත කසිමානම් පත්තෝ සමානු පත්තෝ කායෝ හෝති. තේසං අදිමත්ත කසිමානම් පත්ත කායානම් බල විරියම් පරිහායි. එතකොට ඒ කට්ටියට අර ඇඟේ තියෙන හයිය නැති වෙලා ගියා. බලවිරියේ පරිහිනේ සමියුනියාපන්නියුත්තන් නේවාපිකාස පච්චාගමින්ස. අර මෝ අල්ලන්ට හදපු තනකොළ ලස්සනට තියෙනවනේ බඩගින්නේ ඉන්නේ දැන් ඒක කොළ පාට තියෙන අනිත් පොහේවත් පාට ලස්සනට නෑ මෙතන විතරයි පාට පාට දිලිසෙන්නේ එයා දකින හැටියට හරියට දේනු දුන්නක් වගේ නැත්තම් මාගේ සලාඩ් බාර් එකක් වගේ පේන්නේ ඒකට ගියා අර අමතක වුණා අර ශරීරේ මහා දුක් වෙලා දුකටපත් වෙලා කෙත් වෙලා යනකොට අපගෙන හිතන්න ඕන මේ මාකේන ඒ දඩයක්කාරයාට අහුවේ නැහැටි. මාර දඩයක්කාරයෙක්. අපි මොසාර අහුවේ නැහැටි. ඒත්තු බලවිරියේ පරිහිනේ තමයේ නිවාපන්නේ උත්තන් ඒවා අපිකස පච්චාගමෙන්ස. ආපහු අර කොරටුවටම ඇවිල්ලා කෑවා අර පළවෙනි මෝරලට වෙච්ච දෙයින් ඇත්තන්ටත් වුණා. බඩගින්න වුණාම අයින් වෙලා හිටිය අවුලුව කිව්වා අයින් වෙන්න කියලා. නමුත් අර මතකද තතියා කුප්පිපාසා කිව්වේ ඒකයි බඩගින්න පිපාසයේ මාර සේනාවේ මාරයාගේ තුන්වන සේනා බලයනියන් තතියා මිගජාත තුන්වෙනි මුවරල මෙහෙම හිටුවා පළවෙනි ඇත්තන්ට මෙහෙම වුණා මං එකත් මේක විස්තරේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මනවින්ම දේශනා කරනවා අපට දැන් කාල සීමානුව අපි ඩිංගක් කෙටි කරලා ගමු නම් අපිට හිතා ගන්න පුළුවන් ඒ නිසා. පළමු මුවරලට මෙන්න මේ දේ සිද්ධ වුණේ. කටෙක් වගතුගත් නැතුව කිසිම වගතුගත් නැතුව නොසලකිල්ලෙන් අරක දැක්ක ගමන් මේකට ගිහිල්ලා වහ වැටිලා කෑජර කමින් කාලා කාලා අර කට්ටිට අහුණා. ගොඩක් තන්තත් තෝන්නේ. ඉතින් මේ අහුණම එම් දඩක්කාරයන්ට දෙවෙනි ඇත්තු කල්පනා කරලා අයින් වුණා. නමුත් ඇඟ කෙට්ටු වේගෙන එනකොට බඩගිනි වැඩි වේගෙන එනකොට ගිම්හානි අවසාන කාලයේ දැන් බඩ කෑ ගහනකොට ඔක්කොම අමතකේනවා. මුළු සෛල පද්ධතියම කෑ ගහනවනේ කැමිල් මුකසුක. අපි ගිය සතියේත් ඉගෙන ගත්තේ ආහාර හතරම නෙවෙයි අපි ඵල කබලින් කාර ආහාරය අඩු වෙච්ච ගමන් මාරයා පණුවෙත් දුන්නත් ඒකට ඇදිල යනවා කේක්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ එතකොට ඒ නිසා තුන්වෙනි මුවරල හිතුවා මෙන්න මේ දේ වුණා පළවෙනි මුවරලට දෙවෙනි ඇත්තන්ට මේක වුණා අපි ඒ නිසා කෑම කන්නත් ඕනේ අපි ඒ ළඟ හදාගමු වෙනම තැන. තේ අමු නිවාපන් නිවුත්තන් නේවාපිකස් උපනිස්සාය ආසයන් කප්පේන්සු. ඒ ළඟ ඉන්ට හැංගිලින්ට එක්තරා තැනක් හදාගත්. ඒ හිතුවා එකට අතෙන්ට යන්න ඕන අපි වෙන ආරක්ෂා සාහිත්‍යනකින් අරකට කාලා ඉක්මනින් මෙහාට එනවා. තත්වාසයන් කප්පෙත්වා මුනිවාපන්නි උත්තන් නේවාපිකාස අනනුපකජ්ජ ඒකට කඩාව දෙන්නේ නැතුව එක පාට අමුච්චිතා භෝජනාන බුංජින්ස කලබල වෙන්නේ නැතුව සිහි නැති කරගන්න නැතුව කැමටි කාලා අයින් වෙලා ආවා. එහෙම වුණාම නේවාපික පිරිසට ඒ ජන්මවැද්දාගේ නැත්නම් ඒ දඩයක්කාරයාගේ ගෝල බාලයන්ට මෙහෙම හිතුණා. මේ මුවරල නම් කපටි. බොහොම ඔළුව තියෙනවා. කේතු බිනෝ ඉද්දිමන්තාස්සුනාමි මේ කට්ටිය පුදුම බල සම්පන්න කට්ටියක්. අරුම පුදුම දේ කරන්න පුළුවන් මුවරලක් තමයි මේ කට්ටිය. එහෙම හිතලා අපි එයා හිතන මේ කට්ටිය අපි තනකොලත් කාලා ගිහිල්ලා හදපු ටික නමුත් අල්ලගන්නත් බෑ කොයි වෙලාවද එන්න යන්නේ කියලා. මේ සංජානාම ආගතින්වත් දතින්වා එන බව දන්නේ යන බව දන්නේ යන්න ඕනම නිවාපන් නියුත්තං මාතිහි දණ්ඩවා කරේහි සමන්තාසපදේශං අනුපරිවාරියන් ඒකට හිතුවයි නිසා මේ කොරටුවේ සම්පූර්ණ වටේටම අපි හිතමු දැලක් බඳිනවා නැත්නම් බැතක් බඳිනවා ඒකට ආව ගමන් වහගන්න. එහෙම කරමුයි කියලා හිතලා ඒ කට්ටේ දඬුවටක් බැඳලා අහුරලා අර මුවරල ආව ගමන්ම ඒ කට්ටේ අහු කරගත්තා. තුන්වෙනි මුවරල තුනේ ඒකයි. ඒවන් ඉතේ බික්කවේ තත්‍යාපිමගේ ජාතත් ABC-යේ භික්ෂුනි තුන්වෙනි මුවරලත් ඒ කියන්නේ නිවාපේට ගියේ කන්ද විතරයි. මිනින් එකින් පිට වෙලා වෙන තනක් හදාගත්ත වෙන රැකවරණ තනක් හදාගත්තා. ඉන්ට ඒක වටේ දලක් ගහලා නැත්ේ සම්පූර්ණයෙන් දඬුවට බැඳලා එමු හැලා අල්ලගත්ත අර දඩයක් කාර්යය. සතියා පිමගේ ජාතා තුන්වෙනි මුවරලත් න පරිමුච්චින්සු නේවාපිකා සිද්ධානු බාවා. එමු දඩයක් කාර්යාගේ හපංකමට උපක්‍රමයෙන් මිඳුනේ නෑ ඒ කට්‍යත් ඒකට අහු වුණා. එතකොට හතරවෙනි එක හතරවෙනි මුවරල හිතුවා මෙන්න පළවෙනි මුවරලට මේක උනේ කඩා විදලා කෑව. දෙවෙනි මුවරල පරිස්සමින් ඒක කරන්න හැදුවා ඒ කට්‍යත් ඒ වුණාට අහු වුණා. තුන්වෙනි මුවරල වෙනම තැනක් හදාන ඉතාම පරිස්සමින් කළා. නමුත් අර කට්ටිය වැටක් බැඳලා දැලක් දාලා ඒ කට්ටිය අල්ලගත්තා. ඒ නිසා ඒ හතරවෙනි ඇත්තු හිතනවා හතරවෙනි මුවරල ගැන ඇත්තු හිතනවා මේ ඇත්තු නම් වෙනස් මුවරල. මේ කට්ටිය මේකට එන්නේ නැහැ. ඒ කට්ටිය අයින් වෙලා ඉන්නේ. දැන් මේ ඇත්තන්ට එහෙම කළොත් එහෙම ඒ මෝ කලබල කරන. මේ මෝ කලබල කළොත් එහෙම අනිත් ඇත්තොත් දෙන්නේ නැහැ කියලා ඒ ඇත්තන්ට මේ ඒ ඇත්තන් ගැන වග බලාගෙන හිටිය කලබල කරන්නේ නැතු එන ආවොත් විතරක් අල්ලා ගන්නවා කියලා. ඒත් හතරවෙනි කොටසට මොකද ඒ කට්ටිය මේ අරකට ගියේ නෑ අනිත් අය වගේ මේ හදාගත්තේ නෑ ඉන්න තැනකුත් ඒ කට්ටිය පරිස්සම් වුණා ඒකට ඒ පැත්තට නොයන්ට. ඒ කට්ටිය කොහෙද ඉන්නේ කියලාවත් දැනගන්න බැරි වුණා. නේවකෝ භික්කවේ අද්දසංසු නේවාපිකෝවා නේවාපික පරිසාවා චතුත්තං චතුත්ථානම් මිගජාතානම් ආශය. ඒ හතරින් මුවරල් කොහෙද ඉන්නේ කියලාවත් ඒ කට්ටියට හොයාගන්න බැරිුණා. ඒ නිසා ඒ කට්ටිය අල්ලන්ට කලබල කරන්න ගියේ නැහැ. ඔන්න ඔය හතර කොටස සම මේක තියෙන්නේ. උතුරු බුදුහාමී ඊළඟට දේශනා කරනවා ඇයි මේක කිව්වේ කියලා. මං ඊටම කේතියෙන් ඒක ටික මතක් කරන්න ඇත්තට ඇයි එහෙම වුනේ කියලා. ඒ පළමුණු මුවරල තමා සාමාන්‍යයෙන් විතර බුදුහාමුදුරන් ශ්‍රමණයන් සහ බ්‍රාහ්මණයන් ගැන කිවි මුවරල කියලා. වගතුවක් නැතුව ලෝකාමිෂයට, ලෝකාමිෂය කියන්නේ ලෝකේ විසින් පිරිනමන ලබන දෙයට වහ වැටෙනවා. ලාභයට ලැබීමට අපි පංචකාම ගුණ කියන්නේ පංචකාම ගුණය ඕනිකද අපි දන්න ඇහැට තියෙන ජාති එදාට වඩා වැඩි හැමදාම එහෙම නෙවෙන්නේ එන්ටෙන්ට වැඩි වෙනවා. එතකොට මේ පළවෙනි මුවරල කියන්නේ එකට කෙලින්ම අහුවෙච්ච අය. ඒ දෙවෙනි කොටස තමා ටිකක් ඒකට පරිස්සම් වෙනවා. අර පළවෙනි කොටස පරිස්සම් වුණේම නෑ. කඩාන බිඳගෙන කොරටුට ගිහිල්ලා මොකද්ද දැන් අපි දන්න කොහොමද දෙන්නේ කියලා. අපිට දැන් තියෙන ටෙක්නොලොජි වලින් අපිට ඕන තරම් જાති එනවා. හැමතැනම රෙස්ටුරන්ට් හදලා තියෙනවා. රස වර්ග ඕන තරම් මවලා දීලා තියෙනවා. ඕන තරම් ජීසින්ද තියෙනවා අවශ්‍යක තත්පරයකින් ගන්නට. ස්පර්ශකාම කාම තෝන්තරම් ගන්න තියෙනවා. රසයත් එහෙමයි. නාසයටත් ඕන තරම් සුවඳ විලවුන් වර්ග තියෙන. ස්පර්ශකාම ඕන තරම් තියෙන ඕන තරම් විඳින්නට. එතකොට ඇහැට, කනට, දිවට, නහයට, හමට ඕන තරම් කෑම වර්ග තියෙනවා එතකොට. ඒතො සම අරක තහ වෙනවා කෙලින්ම ගිහිල්ලා. දෙවෙනි කොටස එහෙම වෙන්නේ. දෙවෙනි කොටස අයින් වෙලා යනවා. එතකොට එතෙන්දි කියන්නේ මේ භාවනා කරන්න යනවා. මේ කාමයට අහු වෙනත භාවනා කරන්න ගිහිල්ලා. නමුත් ඒ ඇත්ත එහෙම අයින් වෙලා ඉන්නකොට කැලියට ගිහිල්ලා ආරණ්‍යට ගිහිල්ලා ඉන්නකොට ඒ ඇත්තන්ගේ ශාරීරියේ දුකටපත් වෙනවා. එතකොට මෙතන විශේෂ වචනයක් තියෙනවා. අදිමත්ත කසිමානම් පත්තකායනම් බලවිරියම් පරිහායි. අර මෝ මේ ග්‍රීෂ්ම කාලේ අවසාන මාසයේ කෑම බීම නැතුව දුකටපත් වුණා වගේම බලවිරියේ පරිහීනේ ශාරීරික බලය අඩු වෙලා ගියාම චේතෝ විමුක්ති පරිහායි. අර චිත්ත විමුක්තිය කියන දැන් මේ චිත්ත විමුක්තිය කියන ගන්ධ හදන්ට එපා චේතෝ විමුක්තිම් බඤ්ඤා විමුක්තිම් කියලා. ඒකත් මාර්ග බන්ධයෙන් අහුවෙච්ච එකක් වෙනවා. ඒකට ගන්න එපා. නමුත් අර චිත්ත විමුක්තියක් කියන්නේ අර පංචකාම ගුණෙන් අයින් වෙච්ච ගමන්ම ඇති වෙනවා සමාධි සම්පදාවක්. ඒක එතකොට ඒ ශරීර දුකටපත් වෙච්ච ගමන්ම අර මානසික සෞඛ්‍යයත් අතුරුදහන් වෙලා ගියා. අර තුන්වෙනි මාර්ග සේනාවේ බලයෝග ඒක ගැන හිතන්න ඕන දෙයක්. සතාගෙතයන් වහන්සේගේ පළමු දේශනේ යලිත් මතක් වෙන්න ඕන අන්ත දෙක ගැන. චේතෝ විමුක්තිය පරිහීනාය තමේව නිවාපන් නියුත්තම් මාරස පච්චාගමිස. අර ආයිත් අර කෑම හොයාගෙන ශාරීරිය කාය දුත්තුල්ල ගරුණු ශරීරයට අගේ වැඩිෙන් දුන්නහම ඒක අගේ කරන්න ගියාම සමාහිත භාවය අයින් වෙන නිසා ශරීරයට එච්චර තැනකුත් දෙන්න ඕද නැහැ. පරිස්සම් වෙන්න ඕනේ කියන. පරිස්සම් වෙන්න ඕන. ශරීර කාය දුත්තුල්ල ගන්නෝ හියමානම් මේ ජීවිතේ ශරීර සුඛ කිද්දස කුතෝ සමන සාදුතා. සමන සාදුත්‍ය නැත්නම් භාවනාවෙන් ප්‍රතිඵල ලැබීමක් එන්නේ නැහැ කාය දුත්තුල්ල වුණොත් එහෙම. ශරීරය අගේ කරන්න පටන් ගත්තු ශරීරය අවමට අමං කරන නෙවෙයි මේක. මේ මිනිස්්‍ය පැකට් එක ලැබුණේ විශාල පිනකින් වැතු කියන්නේ මේ ත්‍රි හේතුක කුසල කර්මයක් තියෙනதோ මේ தත්ත්වය ලබන්න. හොඳ විඥාන බීජයක් කර්ම ක්ෂේත්‍රයක් තිබිලා තියෙනවා. එනිසා ඒකට අප මේ ධර්ම සාකච්ඡාවේදී පමණක් අපි කියන ආධ්‍යාත්මික අභිමානයක් ඇති කරගන්නවා කියලා. එතකොට ඒ කාය පරිහානියත් එක්කම බලවිහි පරිහිනේ චේතු මිත්‍ය පරිහිනාය තමේව නිවාපන් නියුත්තම් මාරස පච්චමිස. ඒකට යනවා අපි දැන් අපිට ඔය ડિප්‍රෙෂන් හැදුනහම නැත්නම් සයිටි වගේ ආවහම ගක් වෙලාවට ෆ්‍රිජ් එක තමයි මතක් වෙන්නේ. එතන තාච්ච මතක් වෙන මොන හරි බෙදුමක් අන්ට. තම් පොටේටෝ චිප්ස් එනවා. නැත් ඕන තරම් තියෙනවනේ දැන් බෑග් වල. කොච්චර ඒවා මේවා හොඳ නැහැ MSG හොඳ නැහැ කිව්වත් එහෙම කිව්වත් ડિප්‍රෙෂන් එක ආවහම ඇන්සයිටි ආවහම මතක් වෙන්නේ මේහෙම දෙයක්. එහෙම නැත්තම් එක ටී බෑග් එකක් දාලා වෙනදත් තිබුණා නම් දෙකක් දාලා බොන එක කෝප් එක හැන්දකින් කෝපි බොනවා නම් එක හැන්දක් දාලා හැන්දි දෙකක් දාලා කෝප්පයක් හදා ගන්නවා කැෆේ. මේ වගේ ජාති වලට නඹුරුකමක් තියෙනවා. ඒ වගේ නඹුරු වීම තියෙනවා. එක හොඳ හෝ නරක හෝ කියනනේ අපිත් මේ මුවරළම තමයි කියලා හිතන්න මේ කියන්නේ. තුන්වෙනි කොටස ඒකත් අරකට ගියේ නැහැ. අර මොරල් තුන්වෙනි මොරල් වගේ වෙනම තැනක් හදාගෙන හිටියා. මොකද්ද හදාගත්ත තැන? චිත්ත සමාධිය චේතෝ විමුක්ති පරිහිණය කරගත්තෙත් නැහැ. අර කොටුවට ගියෙත් නැහැ දඩයක් කාර්යයි. අපිට කෝ ඒවන් දිට්ඨිකා හේසු. ඒ ශ්‍රමණ බ්‍රාහ්මිනෝ ශ්‍රමණයෝ සහ පැවිද්දෝ සහ නොපැවිද්දෝ කියලා අපි ගන්නවා දැනට තේරුම් ගන්නට. ඔන්න නිසා නැත්තම් ශ්‍රමණ බ්‍රාහ්මණ කියනකොට ඉන්දියාවට යනවා මේ ශ්‍රමණ බ්‍රාහ්මණෝ හොයාගෙන. එහෙනම් පැවිද්දෝ සහ නොපැවිද්දෝ සිවුරු ඇති ඇත්තුව සහ සිවුරු නැති ඇත්තු. සස්සතෝ ලෝකෝ ඉතිපි මේ ලෝකේ මොකක් හරි දිගට පවතින ගතියක් තියෙනව නේද? එහෙම නැත්නම් එහෙම ගතියක් නැහැ නේද? එක එක කන්සෙප්ට් හදා ගන්න. අපේ ගන්දිනි ගුරුවෙක් කියන එකට මේ කන්සෙප්ට් පින්පොන් ගහනවා කියලා. ඒ වගේ දෙයක් හදානවා. අන්තවා ලෝකෝ මේක කොහොමද මේක වෙන්නේ? අන්තවද්ද ලෝකේ, අනන්තවද්ද ලෝකේ. මේ ශාරීරියයි ජීවයයි ආත්මය එකට ද යන්නේ. ඔක වෙනද තියෙන්නේ. දැන් මේ කිව්වහම තවත් ලේඩ හැදෙන්න ඉඩ තියෙනවා. ඒක කොහොමද නැති වෙහිටම. ඒතකොට බුදුරජාන් වහන්සේට මොකද වෙන්නේ? ඒත් දැන් දන්නවනේ එන හැටි ඔය මාර දැලට අහුවෙලා ඉන්නේ නැති. ඒක තමයි මාර දැලට අහුවෙනවා කියන්නේ. අර තුන්වෙනි මාරල වටා දැලක් ගහලා ගත්තානේ ඒ විදිහට. බ්‍රහ්මජාලයට අහු වෙනවා. ඒ නෙට් එකට අහු වෙනවා. ඉන්ටර්නෙට් එකත් ඒ වගේම තමයි. ඉන්ටර්නල් නෙට් එකක් තමයි දැන් වෙලා තියෙන්නේ එතකොට. අර දෙගොල්ල නම් අහුන්ද ඉන්ටර්නෙට් එකට. දැන් මේ තුන්වෙනි කොටස අවලෙන් ඉන්ටර්නල් නෙට් එකකට. හෝති තථාගතෝ පරම්මරණ නහෝති තථාගතෝ පරම්මරණ හෝතිත නහෝතිත අපි දන්නවනේ මේ සත්‍ය අවබෝධයෙන් පස්සේ වෙන දේ මොකද්ද මේකෙන් වෙන්නේ එතෙන්ට අන්තවත් හිතල නැහැ තාම එතෙන්ට ගියා මොකද වෙන්නේ කියලා තමා හිතන්නේ ඒ දෘෂ්ටිකාන්තයට අහු වෙනවා තුන් වෙනි කොටස හතරවෙනි ඇත්තෝ ඒකට අහු වෙන්නේ නැහැ ඒ ඇත්තෝ අර දැනගත්ත මේ ශ්‍රමණ පිරිස ලෝකාමිසිට අහුණා මේ කට්ටිය අයින් වෙලා දුක් දෙන්න පටන් ගත්තා නම් ශරීර දුක් වෙන දුක් දෙනකොට චේතෝ විමුක්තියෙන් පිරිහුණා මේ චේතු විමුක්තිය ගාව ගන්න තුන සාමාන්‍ය චේතු විමුක්තිය මෙතෙන්ද පඤ්ඤා විමුක්තියත් එක්ක ඇන්දී එන සමාධි භාවය කියලා ගන්න එපා මොකද තුන්වෙනි කොටස හතරවෙනි කොටස තමයි ඒකට යන්නේ ඒ එතකොට තුන්වෙනි කොටස අහු වුණා දෘෂ්ටිකාන්තාරයට ඒ නිසා ඒත්තුත් දඩයක් කාරයාගෙන් මිදුන්නේ නැහැ ඒ වගේ මාර්යාගෙන් මිදුන්නේ නැහැ ඊට පස්සේ හතරවෙනි කොටස ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේක හතරවෙනි කොටසම මාර දැල මිදුන එකට යන්නේ නැතුව කතන්ති බික්කවේ අගති මාරස්සච මාර පරිසාද මාර්ය අර්සා මාර්යාගේ පිරිසට යන්ත බැරිතැම් මොකද පළවෙනි ධ්‍යාන මං ඉගෙන කියන්න අප දන්නවා විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි අර නිවාපයෙන් අයින් වෙලා කලබල වෙන්නේ නැතුව අකුසලයෙන් ගිනුත් අයින්ලා අර චේතුමිති පරිහානිටපත් කරගන්නේ කුප්පිපාසා මාර්යාව ගමන් ඒ පැත්තට දුවන්නේ ඩිප්‍රෙෂන් එක ආවහම ඒ පැත්තට දුවන්නේ ලෝන්ලිනස් එක ආවට ඒ පැත්තට දුවන්නේ මේ ඒ සලාඩ් බාර් එකකට මාර්යාගේ දෙවෙනි එක එතකොට එතෙන්දි කියන ඊළඟ වචනේ හොඳයි අයන් උච්චති බික්කවේ බිකු අන්ධමකාසි මාරා මෙන්න මේකට තමයි භික්ෂුන් කියන්නේ මාර්යාගේ ඇස්ති කණ්ඩ කළ දැම්ම කියලා මාර්යාට පේන්නේ නේ එතෙන්ටි ගියාම එතකොට මාර්යා ඉන්නේ අර පංච නීවරණත් එක්ක ඉන්නකොට පංච කාම ගුණයන්ට ඇදිලා යනකොට තමයි මොකද එතන තමයි එයා දැලා දාලා තියෙන්නේ. ඒකෙන් අයින් වෙච්ච ගමන් මාර්යාට හිතන්න බෑ මෙයා කොහාටද ගියේ කියන එක. අයං උච්චති බික්කවේ බික්කු අන්ධමකාසි මාරං මාර්යා අන්ධ කරලා දැම්ම අපදන් වදිත්වා මාර චප්පු මාර්යාට ආය හදාගන්න බැරි වෙන්න වෙන විදිහටම ඒක විනාශ කරලා දාලා අදස්සනංගතෝ පාපිමතෝ පාපී මාර්යාගේ ත නොපෙනෙන්නටම යන්න ගියා. ඊළඟට දෙවෙනි ධ්‍යානය අපි දන්නවා එකට අපි ගෙනගෙන තියෙනවා විතක්ක විචාර අඩුවල ගිහිල්ලා අජත්ත සම්පසාදනය කොහෙදෝක ඇති වෙන්නේ ඔය දැන් ඔය ඔතන වාඩිලු ඔය නිව්සීලන්තේ ඔය ඔස්ට්‍රේලියාවේ කැනඩා මේ ඇමරිකාවේ ශ්‍රී ලංකාවේ එංගලන්තේ හරි කොහේ හරි ඉන්න තැන ඔය හැම ඇතුලේ ඔය ඇඳුම් ඇතුලේ ඔය ඇටකෝටු ඇතුලේ ඔය ඔළුව ඇතුලේ තමයි මේක සිද්ධ වෙන්නේ. මජ්ක්‍ධිම නිකාය නෙවෙයි, දීඝ නිකාය නෙවෙයි, අංගුත්තර නිකාය නෙවෙයි, කුද්දක නිකාය නෙවෙයි, සෑය නෙවෙයි, ගසේ නෙවෙයි, පිළිමේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒකට සම්පූර්ණ තථාගතයන් වහන්සේනින් ඒවට ගෞරව කරනවා. උපරිමෙන් ගෞරව කරනවා ඒකට. නමුත් මෙතෙන්දි මේක හොයාගන්න වෙන්නේ මේක. තුන්වෙනිකේදී පීති විරාග උපේක්ඛකෝ විහෙරති සතු සම්පජාන. ඒව අපි ඉගෙනගෙන තියෙනවා. අවශ්‍ය නම් දැන් ධර්ම කාරණා දන්න කල්යාණ මිත්‍රයනුත් කල්යාණ මිතුරුන් තියෙනවා. ඒත් විස්තර කරන්න. එතකොට බුදුහාම මෙතෙන්දී අපි ආකාසානංචාතන ගියා ඉගෙනගෙන තියෙනවා. විඥානංචාතන ආකින්චඤ්ඤායත නිවසන්නා ඥාසඤ්ඤායත ඊට පස්ස සංඥා වේදිත නිරෝධ එතෙන්දි ගියාම ආය මාර පිරිසට හොයාගන්න බැරි තැනක් ඒක. මේක තමයි එතකොට මාරයාගේ ඒ ෆීල්ඩ් එකෙන් ඇත්තල යන විදිහට කිව්වේ. ඒතර මාරයාට එතෙන්ට අඟිලි ගහන්න බෑ. එයාට ඒ පැත්ත පේන්නේ එයාගේ ටෙලස්කෝප් එක ඒ පැත්තට හරවන්න බෑ. එයාට නෑ ඒකට අහු වෙන්නේ. තිහිස් අවකාශයක් විතරයික. අයං උච්චති භික්ඛවේ භික්ඛු අන්ධමකාසි මාරං අපදං වදිත්වා මාර චක්කුං. මේ මාරයාගේ සම්පූර්ණෙන් ඉවරයක් කරලා දාලා අදස්සනං ගතෝ පාත්මතෝ තින්නු ලෝක විසත්තිකං. මේ තෘෂ්ණා ලෝක වෙට බැඳිච්ච මේ අපිට මංගල සක්වල මඟුල් සක්වලකටන අපි අහුවෙලෙන මේ ඇහැකන දෙව මිනිස් ශරීරයක් එක්ක ඇවිල්ලා හපන්නු හැටියට හිටියට නමුත් ඒකෙන් මිදලා යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කියන එක උන්වහන්සේ දේශනා කරන අන්තිම විදිහට යන්න පුළුවන්. තින්නෝ ලෝකෝ ලෝකේ විසත්තිකම් ඒ විසම බාට අහුවෙච්ච තෘෂ්ණාල් එකෙන් තවත් මදි මත් මම කියන එක තවත් ගෙනියන්න පුළුවන් විදි තම අප හොයන්නේ. මම තවත් වෙනස් විදිහකට යන්න. මම තවත් අනිත් අයට වැඩිපුර පේන විදිහට යන්න. වැඩිපුර පොලිෂ් කරලා ධර්මයෙන් හරි පොලිෂ් කරනවා. විනයෙන් සීලෙන් හරි පොලිෂ් කරනවා අනිත් එක්කෙනාට වැඩිපුර පේන්න දිලිසෙන්න. ඒ වගේ අයින් වෙලා ගියා ඒතකොට. කරණ හතරක් ගැන කීමට තියෙන්න ඕන. ඉදමෝච භගවා ඒ අපි අතිශයින්ම ගෞරව කරන භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ ටික භික්ෂුන් වහන්සේලාට කිව්වා. අත්තමනා තේබිකු අතිශයින්ම සත්‍ය වෙච්ච භික්ෂුන් වහන්සේලා භගවතු භාෂිතං ඒ භාග්‍යතුන් වහන්සේ කියපු ටික අභිනන්දුන් අතිශයින්ම ඒකෙන සතුටුනා. පුදුම සතුටකින් තමයි එතකොට ආපෝ යන්නේ බුදුහාමර කියපු දේ ගැන මේක යන්න ඕන නේද කියලා හිතලා. කල්‍යාණ මිත්‍රුණාට පින් සම්මා සම්බුදු සරණයි. ඒ ගෞරවණීය වන්දනීය තථාගතයන් වහන්සේට নমස්කාර වේවා. අපත් ධර්ම කාරණා අහන්නට කැමති. ඉතත් මේකට අනුරූපවම කතා කරන්න මේකට සංසන්දනාත්මක විවරණ නෙවෙයි. අප ඔය මුව පේසේ කොයි එකටද ඉන්නේ කියලා දැනගෙන තමන් අව탁ෂේරු කරන්ට එපා. තමාට අපි දෙවෙනි තුන්වෙනි හතරවෙනි එකේ ඉන්න ඉඩ තියෙනවා. පළවෙනි එකේ නම් නෙවෙයි කියලා හිතන මොන් ඒකටත් ඉඳහිට යනවා. පැයකට දෙකකට හෝ ඒකක් ගැන මතක් කරලා ඕනෝ උනන්දු කරවන්ට ධර්ම කාරණා කියන්නේ සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු සම්මා සම්බුත් සරණ සතිඥානේ අපි ධර්ම සාකච්ඡාවට එනෙමු. මම ඉතාම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා ආරම්භ ගන්න. ජයන්ත මහත්මයා අපිට මේ තුන්වෙනි මුව සමූහයේ ඒ උදාහරණ පොඩ්ඩක් නැවතත් ඉස්මතු කරගන්න පුළුවන් වෙනවා වචනේ. එලයික එක සම්බන්ධ කරගමු මේ තුන්වෙනි මුව සමූහයේ ඒ උදාහරණයට පැහැදිලි කරගන්න කතාකදෙන් වාසේ ඒක මොන පිරිසට දේතුන්ගෙන උදාහරණ සම්බන්ධුනේ කියලා. සේවන් සර්ණයි දලොත් මහත්මය අප්‍රමාණ පින් සත්‍යස්මනි මම හිතා ඉතාමත්ම අපිට හැමදාම කාලෝචිතයි මේ වගේ දේශනා ඒ වගේ මේ සාකච්ඡා විශේෂයෙන්ම අපේ ඉන්ද්‍රිය සංවරය ගැන ඔබතුමා නිතරම සඳහන් කරනවා. ඉතින් ඒ ඉන්ද්‍රිය සංවරය තියෙන වැදගත්කම තමයි මේක මුලින්දම මම සාකච්ඡාවට ගැනෙන්නේ මේ දේශනාව තුළදී. එතෙන්දී පළවෙනි මම අපිට ඇති විදිහටයි කියන්නේ පළවෙනි ඒ කියන්නේ අර කොරටුවක් වවන එහෙමත් නැත්නම් තනකොළ මුම්මුවන් නැල්ලීම සඳහා තනකොළ වවන ඒ දඩයක් කාර්යයක් ලෙසවත් අපි ඒ විදිහට හිතුවොත් එහා මේක වවන්නේ සත්තුන්ගේ සුභ සිද්ධිය සකහා නෙවෙයි. ඒ වගේම තමයි අපිට ලෝකේදී හම්බෙන ආමිෂයන් සියල්ලෙන්ම අපිට සුභ සිද්ධියක් නොවන බව තමයි එතනදි සඳහන් වෙන්නේ. එතකොට පළවෙනි මෝරංචු අපි දන්නවා ඇවිල්ලා විභාගාතේ කියන්නේ ඕන් තමන්ට ඕන හැටියට කෑම කාලා සිහි මුලා වෙලා ඒක ඒවැද්දන්ට අහු වෙනවා. දෙවනි කොටස තමන්ට අවශ්‍ය ප්‍රමාණය කාලා එතනින් ඉවත් වෙනවා වගේ තමයි මට මතක තිබුණේ. මේ සමා වෙන මම මේ හරියට සමහර ඒවා මට අහගෙන ඉන්න අවස්ථාවක් නොලැබුණා. දෙවෙනි ඇත්තෝ ඒ ඒකෙන් අයින් වෙලා ගියා. නමුත් අර බඩගින්න ආවම ආපහු ගියා ගිහිල්ලා කෑවා. දෙවෙනි කොටස තුනේ එක. ඒ කියන්නේ ආහාර හිගේ ආපහු කියන්නේ ආපහු වෙලාවේදී ආපහු ගිහිල්ලා ආපහු එක ගැනයි සඳහන් වුණේ කියලා. එතනදී ආපහු තුන්වෙනි ඔව් දිගටම ඉන්න බැරුණා ඒ කට්ටියට. ඒ කට්ටිය අයින් වෙන්න හිතුවා. නමුත් අර කෑම අඩු වෙලා යනකොට ආපහු අතෙන්ට ගියා. තුන්වෙනි කොටස අත වශයෙන්ම කාල ඉවර වෙලා ඒගොල්ලන් එළියට ගියා අහුවෙන්නේ නැතුව. يعني ඒක මට ඇත්තටම මතක් වුණා වෙලාවේදී අපි නිතරම අපේ කල්යාණ මිත්‍රෙක් මතක් කරනවා මේ ගොල ගස්ස ගන්න එපා කියලා. මේ සමහර දේවල් කාණ්ඩ ගිහිල්ලා ඔගොල ගස්ස ගන්නවා මෙතනදී ගොල ගස්ස ගන්න නැති තරක් විදියට තමයි තේරුනේ. ඒකට ඒ කියන්නේ දැන් අපි කාම ඇත්තෙන් බැලුවම ඇත්තට සංනාති විදියට කයට නෙවෙකුත් අරමුණු ලෝකේ එනවා. ඒ ආවට ඒවට අහු වෙන්නේ නැති ගතිය තමයි එතනදී දැක්කම කියන්නේ තේරුම් ගත්තේ. එතනදී අතුල සතුටක් කියවම තමයි කියලා හිතන එකට අහු වෙන්නේ නැතුව ඒකෙන් දැනගත්ත කියලා කියන්නේ යම්කිසි ප්‍රමාණයකින්. ජයන්ත මහත්මයා සමා වෙන මට ඔයාගේ අහඳ මට ඇහෙන්නේ ටිකක් දුර්වල විදියටයි. අනිත්ටත් එහෙම දන්නේ නැහැ. හොඳයි දරුවත් මහත්මය දැන් ඇහෙනවද? දැන් හොඳයි දැන් හොඳයි දැන් හොඳයි. ඔව් එතෙන්දී මේ ගොවිය කියන්නේ ඒ නිවාපේ වවපු මිනිස්සුන්ට අහුවෙන්නේ නැතුව තමන්ගේ කටයුත්ත කරගෙන ඉවතට ගියා. ඒකෝර තමයි ඒගොල්ලන් ගැන තමයි මේ නිවාපතේ හිටියේ මේ බොහොම සතකපත මෝරංශුවක් කියලා. ඉතින් ඒක අපි සාමාන්‍ය කාම ලෝකයේ තියෙන අරමුණුත් එක්ක බැලුවාම ඒ අරමුණු රස විඳිනවා. නමුත් ඒ රස විඳිනවා කියන්නේ ඒ එන දේ වල හොඳ නරක මනාප අමනාප කියන ඒවා ඇති වෙනවා. නමුත් ඒ මනාප අමනාප වලට අහුවීමක් සිද්ධ වෙන්නේ නැති තැනක් ගැන තමයි කියලා මට හිතෙන්නේ දරුවත් මහත්තයා. ඒකම තමයි අර මේ උගුල ගස්ස ගන්න නැතුව කාලා ඉන් වෙනවා කියන තැන වගේ තමයි හිතුනේ දරුවත් මහත්තයා. මට නම් හුඟක් වෙලාවට හිතෙන්නේ සත්‍යයතුමා නිතරම අපිට මතක් කරනවා අර ඇටිකේල් සාපු උගුඩුවයි කතාව. ඒ වගේ දේවල් මගේ ජීවිතේ හුඟක් සිද්ධ වෙනවා. මම මේ ළඟදී ඇත්තටම මේ කොහොම ඒ වගේ දේවල් වලට අහු නොවෙන්න කියලා මම වැඩි අදිෂ්ඨානයක් ඇති කරගත්ත බුදුජනක මහත්මයාගේ يعني බුද්ධ වන්දනාවකින් පසුව මටම ඒ අදිෂ්ඨානය ඇති කරගත්ත. මම අඩුම ගානේ ඒකට අහු නොවි ඉන්න උත්සාහ ගන්නවා වීර්ය කරනවා කියන මේ පවා මට ඇති කරගන්න සිද්ධ වුණා. මොකද මටම දැනුණා ඇති කියලා ගහපු උගුඩු වගේ සත්‍යයට පත්‍යච්ච අවස්ථාවක්. ඉතින් ඒකත් මතක් කරන මම හිතන්නේ කනිෂ්ඨරත් යම් කිසි දෙකින් වෙයි මතක් කිරීම ඒ විදිය සමදවත් මහත්තයා තුන්වෙනි කොටස ගැන ගන්නවාට තුන්වෙනි කොටාසිය ගැන කියනකොට පොඩ්ඩක් ඉස්සර ගන්න පුළුවන්ද බලමු මේ ඒ අය අහුණානේ කොහොමද නේද ඒ අය අහු කරගන්න කූට උපක්‍රමයක් යෙදුවා ඒක දිහා වුණා. එතකොට මේ ඔබ සාමාන්‍ය දැන් මේ පැහැදිලි කිරීම තුළ මේ මහාන බවුනන්ට යෙදෙන අවස්ථාවේදී ඒ අය අහු වෙන්නේ දිස්ත්‍රික් සම්බන්ධ නේද තමන්ගේ දිස්ත්‍රික් හිඳ අනේ ඒ කොටසයි මම ඉස්මතු කර ගන්න ඕනේ. කොහොමද ඒ කොටස පැහැදිලි කරගන්නේ? තේරුම් සම්මේද මාත්මනේ අපිට දැන් වර්තමාන සමාජයේ දිහා බලුවත් අපිට හුඟක් වෙලාවට පේන දෙයක් තමයි විශේෂයෙන්ම කාමයන්ගෙන් යම් කිසි ප්‍රමාණයකින් ඈත් වෙලා ඒ වගේම පවුල් පරවල් වලින් හුඟක් වෙලාවට විශේෂයෙන්ම පැවිදි උතුමන් පවා පැවිද්දට පත් වෙනවා කියන්නේ පැවිද්ද කියන එක ඉතාමත්ම දුර්ලභ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒ තත්ත්වයට යනවා කියන්නේ ඉතාමත්ම හොඳ දෙයක් වටිනා දෙයක්. නමුත් එතනදිත් අපිට තේරෙනවා දැන් අපි යම් කිසි විදිහකින් මේ ලෝකාමිසයන්ගෙන් ඈත් වෙන්න මහන්සි ගන්නකොටත් ඒ උනත් අර තත්ත්වයට ගියා. ඊට පස්සේ ඒක ඇතුලේ එක එක දෘෂ්ටි අල්ල ගන්නවා. දැන් අපිට උනත් පෞද්ගලිකව සමහර විට දැනෙනවා ඇති ඒක. දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාවලම සමහර කොටස් ගැන සැක ඇති කර ගන්නවා, සමහර කොටස් පිළිගන්නවා. ඒ වගේ එක එක විදිහේ තොරතුරුත් එහෙම නැත්නම් ආශ්‍රයමුත් අපේ යම් යම් දෘෂ්ටි නැති වෙනවා අපිට. ඉතින් ඒ වගේම අපි රහතන් වහන්සේලා ගැන කතා කරනවා සත්‍යතුම මතක් කරා වගේ සත්‍ය මේ රහතන් වහන්සේගේ ආයතන වැඩ කරනවද, ඒක කය පරිහරණය කරනවද, ආහාරය ගන්නවද, ඒ ආදී වශයෙන් නොයෙකුත් දේවල් වලට කළ යුතු දේ තියෙද්දී අපි විශේෂයෙන්ම වෙනත් පැතිවලට යොමු වෙලා සමහර විට තමන්ගේ නුවණ කියන්නේ ධර්මඥානය වර්ධනය කරගන්න අදහසින් හෝ වෙනත් තැනකින් සමාව ඔසවා තැබී සබා ගැනීමේ අදහසකින් හෝ ඒ වගේ දේවල් කරනවා නම් ඒ කියන්නේ ඇත්තටම අපිත් අර පැත්තට යොමු වුණාට නියම පැත්තටම යොමු වෙලා නැති බව තමයි තේරෙන්නේ. ඉතින් මේක හොඳම උදාහරණයක්, හොඳ දේශනයක් අපිට අපි ගැනම මට ගැන මා ගැනම හිතා ගන්න කියන එක තමයි දලොත් මහත්තයා තේරෙන්නේ. සරලව කරනයි තේරෙන්නේ. මම සේන මහත්මයා වෙනම සේන මහත්මයා සේන මහත්මයා අප්‍රෝච් ගින් අප් කැමති මේ අද දේශනාවේ තමන්ට මොනවාගේ ආකාරයක ඇතුළත්ද ප්‍රශ්නයක්ද තියෙන්නේ අවබෝධ කරගන්න කියලා. තිරුවන් සරණයි. අද ඉතා වැදගත් දේශනාවක් කෙරුණේ ඇතන්සේම හැමෝම ටිකක් ළඟට මයිකෙට එල්ල කතා කරන්න. තිරුවන් සරණයි. අද දවස හොඳ දේශනාවක් කළේ සතිතුමා හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ජයන්ත මහත්මයාත් එක විස්තර කරලා දුන්නා. දැන් මේ තුන ගැන කියන්නේ තුන්වෙනි කොටස දිට්ඨියට පසු වෙලා ඇති වෙන බව පැහැදිලි වුණා. ඒකෙදී දිට්ඨිය මහානායටත් බමුණන්ටත් දෙගොල්ලන්ටම තියෙනවා. يعني පැවැදි නොපැවැදි දෙගොල්ලන්ටම තියෙනවා දිට්ඨිය. ඒ පැත්තට ඉන්නවා කියලා තියෙනවා. මට මේ හතරවෙනි එකේදී මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හතරවෙනි එකේදී කියනවා මායාවෙන් මායාවට පෙනෙන්නේ නැති පැත්ත පළවෙනි එක තමයි මේ ප්‍රථම ධානය කියන එක. ප්‍රථම ධානයේදී මායාව නැතුව මායාවකින් ගැලවිලා ඉන්නවා කියලා. දැන් මේක අපිට කරන්න පුළුවන්ද? භාවනාවකදී පැයක් දෙකක් භාවනා කරලා කිමකෝක ගත්තයි කියලා එහෙම නෙවෙයි. අපිට කියන්නේ අපිට පැය 24ක් තියෙනවා ජීවිතේ. කියන දවසට පැය 24ෙන් අපිට යම් කිසි වැඩිපුර ප්‍රමාණයක් මේ මායාවෙන් ගැලවිලා නැත්නම් මායාව ඉන්න තැනින් නැතුව ඉන්න පුළුවන්, මේ ප්‍රථම ධානයේ ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියන එක මට මේ ප්‍රශ්නයක් ඇතුළත මට මතුණා. මොකද මම දන්නේ නැහැ හැම පුළුවන්ද කියලා. එම් පුළුවන් වෙන්න ඕන කියලා මට හිතෙනවා. මොකද බැරි නම් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ නැහැ. බැරි ඒවා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ මට්ටමින්. ඒ කොහොමද මේක ගිහියන්ටත් පැවිද්දන්ට විතරක්ම නෙවෙයි, මේ ආරණ්‍යවල ගියාට විතරක්ම නෙවෙයි අපිටත් කරගන්න පුළුවන් ඇති කියලා මට හිතෙනවා. ඒකට මොකක් හරි ක්‍රමයක් ඒකට දෙයක් කියන්න පුළුවන් නම් බොහොම තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි කියන්නේ මම සත්‍යතෝ නෙවෙයි නැත්නම් සත්‍යතෝ නෙවෙයි තුමා අහපු ප්‍රශ්නේ සත්‍යතෝ තේරුම් ගන්න මම සර්ච් කරනවානේ. මාරක් මාර ඒ භූමියේ අපි එක හොඳයි. ඒක පොදු වෙනගෙන ප්‍රශ්නයක්. අපි උන්වහන්සේ දේශනා කරන තැනට ගියොත් එතකොට හතරෙනි කොටස මෙහෙම හිතන්නේ, යන්නුනමයන් යත්තාගති මාරස්ස මාරපස තත්වාසයන් කප්පෙය, මාරයාට යන්ත බැරි පෙදෙසක් හදාගනිමු. ඒ හදා ගන්නවා කියනකොට ලෝකාමිෂය ගැන පරිස්සම් වෙන පළවෙනි තැනට, ලෝකාමිෂේ පංචකාම ගුණයෙන් ගැන පරිස්සම් වෙනවා. ඊට පස්සේ චේතෝ විමුක්ති දිනු කර ගන්නවා. නම් ශරීර ශක්තිය පරිහානියට පත් කරගන්නෙත් නැහැ, කල්පනාකාරී වෙනවා. දෙවෙනි කොටස නිසා දික්ති වලට අහු වෙන්නෙත් නැහැ. දික්ති වලට අහුනාම තමයි දැලට අහුනා වගේ වෙනවා කියුවේ. ඒක ටයිම් වල හිටියා, නමුත් දැල දාලා ගත්තා. එතකොට හතරවෙනි එක දිකේනවා ඒ මාර්යාට හෝ මාර්යාගේ ගෝල බාලයන්ට අහුවෙමින් තැනේ ඉමු. එහෙම ඉඳලා තත්ත්‍රාසයන් කප්පෙත්වා ඒ හදාගන්න තැන. අපි දැන් පළවෙනි ධ්‍යානය කියනකොට ඒකට ආවාම කියන එකටත් වඩා දැන් අප හදන්නේ එතන ඉන්නනම් ඊට අනුරූප මාර්ගයකුත් තියෙනවා. ඒ මාර්ගයේ යනකොට මට තේරෙන මං කොතෙන්ටද ආපු ඇදෙන්නේ කියලා. මොකද අනිත් තුන ගැන මට මතක් වෙන හින්දා අනිත් පිරිස් තුනට වෙච්ච දේ. එතකොට ඒ සති සම්පජඤ්ඤේ තියෙනවා. ඒ සති සම්පජඤ්ඤේ තියෙනකොටම ඒ ආශය, ඒ තමන්ගේ රැකවරණය ගන්නට මම දොරගුළු දාගන්නට මම ලෑස්ති. මම ඇතුල් කියලා ගේට් දිබ්බ දාලා මං ඉක්මනින් ඇතුලට යනවා. ඒ වගේ මාරස අමෝනිච්ච ලෝකාමිසානි අනනුපකජ්ජ අමුත්‍ත්‍ිතා භෝජනානි පරිබුංජිසා. කදා වැදෙන්නේ නැතුව නිසොල්මනේ මේක පරිහරණය කරන්නත් ඕන. දැන් මෙච්චර කෑම බීම ටික කණ්ඩත් ඕන, අයින් වෙලින්ටත් ඕන කියන එක තේරෙනවා. ඒ නිසා අනනුපකජ්ජ කදා බින්දගෙන කන්නේ නැතුව අමුත්‍ත්‍ිතා භෝජනානි භුංජමාන නමදං ආපජ්ජිසාමි. සිහිය විකල් කර ගන්න නැතුව මේක භෝජනේ බින්ද කෑම ටික කාලා මම පරිසං වෙලා. එතකොට එහෙම වෙලා නේ යථා කාම කරණීයම් භවිෂා මාරසච අමුස්මින් නිවාපේ අමුස්මින්ච ලෝකාමිසේ. මේ මාර්යාගේ කොරටුට අහු වෙන්නේ නැහැ, ඒ තනකොළ වලට ගිජු වෙන්නේ නැහැ කියලා. එතකොට එතෙන්දී බුදුහාම ඊළඟට කියන්නේ අය ආශය තමයි පළවෙනි ඥානය කියන්නේ. එතකොට ආශය පළවෙනි ඥානය කියලා කිව්වාට ඒ ආසයට යන මාර්ගයත් එතින්දි. දැන් මං ඒ පැත්තට බලාන යනවනම් මම මේ එතනින් පටන් ගන්න තැනම ඒ මාර්ගය මට නිර්පද්ධිත මාර්ගයක්. එයා දැනගන්නවා ඒ පැත්තට යනවා කියලා. ඒත් පළවෙනි ධ්‍යානයේ තුල ඉඳම ඕනේ. එතකොට ඒක තමයි ස්ථාවරදී ඉන්න තැන. එතකොට දැන් ඒකත් අනිච්ච කියලා අපි දන්නවනේ. නමුත් එතෙන්ට පටන් ගන්න තැන සීලේ, ඉන්ද්‍රිය සංවරය, සති සම්පජාඤ්ඤ, භෝජනේ මත්තඤ්ඤතා. භෝජනේ මත්තඤ්ඤතා වෙන්නේ මොකයි? ඒ මාර සේනාවෙන් අයින් වෙන්න ඕන දෙයක් ඒක. ඒක පවරන්ට එපා. එක්තරා යුනිෆෝම් එකක් දාගත්ත පිරිසකට නැතු අපි හිතලා බලමු. එතකොට ඒ පළවෙනි ධ්‍යානයම කියලා හිතන්නේ නැතුව ඒ සඳහා ඇදුම් කරන මනස ඒ සඳහා විවර වෙන මාර්ගයට අනුරූප යන එකත් ආශ්‍රයක් ඒ පැත්තට යන රැකවරණ ස්ථානයක් තමයි කියලා මම හිතන්නේ. මේ ප්‍රශ්නේ අමතක වෙන්න කලින් ඒක පිළිතුරු දුන්න දල්වත් මහත්මයා කියන්න හැදුව දෙ දැන් කියන සම වෙන්න කරදරයක් උඩාරන. නෑ කිසිසක් කියන්නේ මම මේ ප්‍රශ්නේ ඉස්මතු කරගන්න ප්‍රශ්නේම තමයි යොමු කරන්න හැදි. ඒ ප්‍රශ්නේ පිළිතුරු ලැබුණා සත්‍යත්වන්නේ. හැබැයි සත්‍යත්වන්නේ නෝ මට හිතනවා ඒක මම මේ රත්නවාගේ පැහැදිලි කිරීමසෙන් එහෙම අහන්නේ. නැත්නම් සත්‍යත්වන්නේ සීල සමාධි ප්‍රඥා අපේ මාවත හැදීට කල්පනා කරොත් එහෙම ඒ තුන් පිළිවෙතම සම්පූර්ණ වෙන්න ඕනේ ඒකයින් පරමාර්ථයේ නිර්වාණය සක්වා ගමන් කරන්න නම් ඒ නිර්වාණය ඇති කරගන්න නම් එතකොට මේ සමාධිය ඇතිවිය යුතුමයි කියලා හිතෙනවා. එතකොට ඒ සමාධිය ගැන පැහැදිලි කරන හැමතැනදීම මේ ප්‍රථම ඥානයේ දෙති අධ්‍යානයේ ඥානයෙන් සඳහන්වක් තියෙනවා. ඉතින් මම හැමතැනම දකිනවා මේ සමාධිය ගැන කියනකොටම ඥානය ගැන කියනකොටම ඒක ස්කිප් කරන්න බලනවා. ඒක මගහරින්න බලනවා අපි මොකක් හරි විදිහකට. දැන් මෙතෙන්දී සත්‍යත්වමානේ ඒකට යොමු වීම පමණක් ප්‍රමාණවත් කියලා අපි හිතන එක නිවැරදිද කියලා මම වෙනවද ඉස්මතු කරගන්න කැමතියි. මොකද අපි එතෙන්ට යා යුතුයි නේද? ඒ කියන්නේ අපි අත් වශයෙන්ම භාවනාවට යොමු වෙලා ඒතුලින් සමාධිය ප්‍රගුණ කිරීමක් ඇති කරගෙන ඒ සමාධිය තුලින් ප්‍රඥාවක් වැඩිමක් සිදුවිය යුතුමයි කියලා ගන්න ඕනේ නේද? දිනදා ජීවිතයේදී සේනවත්ව ප්‍රශ්නේ නෙමෙයි. දිනදා ජීවිතයේදී ප්‍රථම ඥානේ ඉඳන් ඇවිදින්න බෑනේ. ඇවිදින්න පුළුවන් ඇති මම හිතන ප්‍රශ්න දන්නේ මේ නමුත් එහෙම නෙමෙයි. නමුත් මාව තින්න කෙනාට පුළුවන් ඇවිදින්න පුළුවන් බුදුහාම කියන හැටි. ඒක ඇවිදින්න පුළුවන්. ඒක මම මතකයි මට කියනකොට මතක් වුණා අපේ කල්යන් මිත්‍රයෙක් කරපෙර ඒක ගැන අපිට කියලා දිනවා. එහම නම මම කියන සත්‍යතුමනේ හැම අවස්ථාවෙම ධානස්සුරු ධාන සත්‍යෙන් හිටියා නෝනා වුණත් ඒක වෙනම දෙයක්. නමුත් අර ගමන්ගේ මාර්ගයේ ඒකයන පරමාර්ථයේ නිර්වාණය නම් එතන ඉන්න මේ හතරවෙනි කණ්ඩායම හතරවෙනි සමූහයට අයිති පිරිස මේ තේරි බේරි ආපු පිරිසක්නේ. ඒකම ඒගයාගේ ප්‍රාර්ථනය අරමුණ නිර්වාණය. එහෙනම් ඒ අය මේ සමාධිය මේ කියනවා සමාධිය වැඩි යුතුමයි කියන ඒ දැඩි අවබෝධය අපි එන්න ඕනද සත්‍යතුමනි? සම්මා සමාධිය කියනකොට විස්තර ගුණ හතරම ද අපි හැමතිස්සෙම විස්තර කළා. සමාධි සම්පදාවකුත් තියෙනවා කියලා. ඔය සමහර ප්‍රශ්න ඇහෙන්නේ විනාය වෙනුවෙන් නම් මම ඉගෙන කනගාටු වෙනවා. මේක අප වෙනුවෙන් ඇහෙන ප්‍රශ්නයක් නම් මම අගය කරනවා. මං කියනකොට මමම නෙවෙයි කතා කරන්න හැටියට පමණක්. අපි කතා කළා සති ගානක් තිස්සේ කියන සමාධි සම්පදාව කියන්නේ මොකද? මාළුන්ති පුත්තු සූත්‍රයේ ඊට පස්සේ අටකනාගර සූත්‍රයේ වගේව කතා කරලා. සමාධි සම්පදාවට එනකොට තේරෙනවා මනස වැඩ කරන හැටි. ඒක සමාධි සම්පදාව. සම්මා සමාධි කියනකොට තමයි ධ්‍යාන හතරට යන්නේ. සම්මා සමාධි මෙතෙන්දි ආකාසානංචන්ද පව යාම් තියෙනවා. නමුත් පළවෙනි ඥානෙට ඇවිල්ලා සම්පූර්ණ මායාවගේ ඇස් දෙක බඳින්න පුළුවන් බවත් මතකේ තියෙනවා. ඒක පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ ආනන්දහන්ත දේශනා කළා. එක දොරක් හොයන අපේ කෙන දොර 11ක් හම්බුණා කියලා. ඒ කියන්නේ මිත්තා චේතෝ විමුක්තියනුත් යන්න පුළුවන් කියන එක එනවා නම් ඒක තේරුම් ගන්න ඕන. දැන් මේ වෙනකොට අප ඇතුළට ගිහිල්ලා තියෙන්න ඕන මගේ මනස නෙවෙයි කියන එකට. මේ මනෝ ඉන්ද්‍රියක් විතරයි. ඒ මනෝහරහා මනෝ වල ඇති කරගත්ත මෙමරි චිප්ස් කියන ඒවා තියෙනවා සංස්කෘතිය සහ ආගම විසින් හදපු ඒවා දැන් අයින් වෙලා යන්න ඕන. ඒ තුලින් මතුවෙච්ච අපි පසුගිය සතියේ අපි වචනයක් පාවිච්චි කරන්න උත්සාහ ගත්තා විපස්සනා අවබෝධ කියන වචනේ. පසුගිය සතිය විතර කලින් සතිය. මේ විපස්සනා අවබෝධය ආවහම මේ අනිත්‍ය හදන්ත නෙවෙයි මේ කියන්නේ අපි. මේ කතා කරන්නාගේ අවිජ්ජා ඛණ්ඩය අඩු කරගන්නත් මේ සම්බන්ධ වෙන හතර පහ දෙනාගේ අවිජ්ජා ඛණ්ඩය අඩු කරගන්නත් විතරයි මේ කතා කරන්නේ. අකරුණාව නෙවෙයි, පරිස්සම් වීමක්. එතකොට මේ මනෝ රැකගත්තොත් එහෙම, ඒ මනෝ නිවේ සත්‍යජි, ඒ ඇහැ නිවේ සත්‍යජි, ඒ කන නිවේ සත්‍යජි, ඒ නහය නිවේ සත්‍යජි, හම නිවේ සත්‍යජි කියලා මනෝහරහ ඇවිද යන සියලුම සිතවිලි අර එක ගුරුවරෙක් කියනවා වගේ කුරුල්ලු කෑ ගහන කුරුළු රැල් විතරයි ඒවා. එක එක කුරුල්ල එක එක තාට කෑ ගහනවා. කුරුල්ලු මගේ කරගන්න එපා කියන தත්ත්වයට ගියොත් එහෙම අර විතක්ක ਵਿਚාර වලට දෙන අගේ අඩු කර ගන්නවා. දැන් මේ දෙන්නේ විතක්ක ਵਿਚාර වලට අගයක්. ඒතකොට දැන් ඔය අපි අහුවල ඉන්නේ තුන්වෙනි කොටසට. තුන්වෙනි මුහරලට අහුවල ඉන්නේ අපි. ඒක නිසා එකින් පරිස්සම් වෙන්න සමාධි සම්පදාව තුළින් සත්‍ය අවබෝධය කරගන්න පුළුවන්. ඔය අතු පාවිච්චින් බාසෙන් සුක්ඛ විදස්සක වෙන්න පුළුවන්. දැන් මේ සූත්‍රයේ එක්තරා භික්ෂු පිරිසකට කියන විදිහක් ඒකයි එතෙන්දි වෙන්නේ. ඊළඟට පළමුනි ජහානිය මාළුන්ගේ පුත්‍ර සූත්‍රේ මහා මාළුන්ගේ සූත්‍රය ආයෙත් බලනලා බලාගන්න තණ්හා සංකේත මාළුන්ගේ හරි තණ්හා සංකේත එතෙන්දී ඒකත් බලලා ඒකට ජෙදිලයින්ට. එතකොට තතෝ චිත්තම් පටිවාපෙත්ත එකින් හිත මුදවාගෙන තේ පටමජ්ජානේ පටවිඳානේ මනසකාර පස්ස වේදනා සංඥා චේතනා පස්ස මනසකාර තියෙනවනම් ඒ වගේන බලනවා. හැබැයි සමාධි සම්පදාව තියෙනවා ඉතින්. සමාධි සම්පදාවක් එනවා. ඒ සමාධි සම්පදාව කාටද ගන්න පුළුවන්? සද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥාවෙන් ඌමනාවෙන් භාවනා කරන ඕන කෙනෙකුට ගන්න පුළුවන් ඒක. ඒක සහැල්ලු කිරීමක්ද හැල්ලු කිරීමක්ද මේ කරන්නේ? නැහැ. අවංක බැතිසිතින් ඒකට එන්න බුදුහන්ට ආදරින් ඒතරේ ගන්නට පුළුවන්. අපි ඒක ඉගෙන ගත්තට හතරටම යන්න ඕනේ අපි. නමුත් සමාධි සම්පදාවෙන් තොරව Excel chart එකක් හරි spreadsheet එකක් හරි අරගෙන ඒක මෙහෙමකම් මේක මෙහෙමයි කියලා ධම්ම නිජානකාන්තයට හරි විතක්ක ਵਿਚාරයට විතරක් ගියොත් එහෙම තර්කයට ගියොත් ඒක ඉන්නේ මේක විතර්කේ පහු කරගෙන ගිය එක නැත්තක්ක පරිහත මේක තර්කයත් එක්කුණු කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මුලින්ම ඉගෙන ගන්න මේකද illogical jump එකක් තියෙන්නට ඕන. tamam බැස්සහ මේකට තමන්ට තේරෙනවා. ඉන්ද්‍රිය සංවරේ එන්නකොටම ඒකේ සුවය දැනෙනවා. භෝජනේ මත්තඤ්‍යතා එන්නකොටම ඒකේ සුවය දැනෙනවා. ඒකෙන් පරිසම් වෙන්න ඕන. ඒනිසයින්ස වේ ඉම් සීලේ ඉඳලා ඉන්ද්‍රිය සංවරේ භෝජනේ මත්තඤ්‍යතා බින්ද වගේ නිඳා ගන්නවා නැගිට ගමන් අවදීනවා. සිය සුඛම් මිද්ද සුඛම් අනුංජමාන විහෙරති ඒකනේ ඒ ප්‍රෙස්ලි ප්‍රින්නේ ඒක නැගිටලා ඒ උසහාය ආව ගමන්ම ඒක තේන උසහාය නැතිච්ච ගමන් ආයින් කම්මලිකමට යන හැටි කම්මලිකමින් ආය කාමයට යන හැටි මනස තේරෙනවා. ඒ ටික තමයි තේරුම් ගන්න තෝනේ. මා හිතන ඔබතුමා සඳහන් කර දෙයට අනුරූපයි කියලා බුදු සරණයි. ගෞරවයෙන් මන්සි ශ්‍රීමති මහත්මිය වෙන්න ශ්‍රීමති මහත්මිය. තෙරුවන් සරණයි. අප්‍රමාණ පින් සත්‍යජීතුමා සත්‍යජීතුමා මම ඔබතුමාගේ දේශනා කරනකොට මට හිතුනේ දැන් තුන්වෙනි කොටස කිව්වහම කාමයන්ගේ පංචකාම ගුණයන්ගෙන් සෑහෙන දුරට වෙන් වෙලා ඉන්න පිරිසක්. එතකොට ඒ පිරිස එහෙම ඉඳලත් එහෙම මේ ඒ නිවාපකාල බෙරිලා පැනලා ගිහිල්ලා ඒ යන බව දැනගෙන මාරයා දැලක් එළුවා කියලා කියනකොට මට හිතෙනේ සතිස්තුමා දැන් ඔය සීලබ්බත පරාමාස වගේ වට අහුවෙනවද කියලාත් හිතුණා එතෙන්දී. ඒ කියන්නේ මම සිල්වත් අනිත්‍යයි සිල්වත් නෑ අනිත්‍යව පහල දාලා සලකනවා අනිත්‍යගේ ගුණ මකනවා ඒ වගේ දේවල් දෙතෙන්ට ඇතුළත් වෙන්නේ කියලා හිතුණා සතිස්තුමා. පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ඔබ ඔබතුමා දේශනා කරා දෘෂ්ටිවලට අහු වෙනවා සාස්ත්‍ර දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි කියලා. දැන් ඒවා අනිත්‍යයටත් තියෙනවනි මුල දෙගොල්ලටත්. ඉතින් එතකොට මෙතන මේ ඊට වඩා ටිකක් තවත් දුරටත් යනවද කියලා හිතුණා. ප්‍රශ්නේ වැරද්දක් තියෙනවා නම් සමාව වෙන්න තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. ඔව් දැන් පිරිස් වර්ග බැලුවම විවිධයි. අර කලින් දෙගොල්ලටත් ඒකේ තියෙන්නේ දෙවිය නමුත් ඊට කටි ඊට වඩා ගොරෝසි. පංචේ අදාර මොන අපි වාචනේ පාදෙන් කාම ගුණ කියන ඒවට ඇඳුම් කන වැඩි ඇත්තු. මේ ඇත්තු එහෙම නෙවෙයි තුන්වෙනි කොටස. ඒ කට්ටිය වෙනම ආශයක් හදාගත්තා ඒකට යන්න නැති වෙන්න. ඒ කට්ටියකට ගණුවක් කැම කනවා අවශ්‍ය නිසා නමුත් ඒකෙන් වෙන දර්ශන ලෝකයකට දර්ශන ලෝකයක් කියන්නේ වෙනම මේ සංකල්ප ලෝකයකට ආව එකයි කියන්නේ. ඔය ටිකක් ගන්න පුළුවන් ඔයි කියන ටික. නමුත් මෙතෙන්දි බුදුහාමුදුරු දේශනා කරන්නේ හොඳට අපි හිතලා බලන්න ඕන දැන්වත් වෙලාවට වැඩි අනිත්‍ය වගේ කාම ගුණයන්ට අහු වෙලම බැඳිලම ඒකේ ගිජු වෙලම නැහැ. ඒ වුණාට ඔය දර්ශන ලෝකෙට අහු වුණාම ඒකේ තියෙනවා මේ ඔය ඇලෙන ගතියක් ඒකට. ඔය 10ට අහු වෙනවා කොහොමද? ඔස් ලෝකේ සාස්වත කියලා මොකද දැන් එතකොට මේ ශරීරය කියන අවතක් සේරු කරලා හමාරයි. එයාට තේන ශරීරයේ තියෙන බිඳිල් අනිච්චකම. ඒ වුණාට දැන් අපිට අර ඔතෙන්දී හුඟක් වෙලාට ඉන්නේ භව තණ්හා එනවනේ. භව තණ්හාවත් ඊළඟ කාම තණ්හා කියන එකට ඇදුම් කන්නේ වෙරිණු භව තණ්හා තියෙනවා. ඊට පස්සේ මේක කොහොමද කෙරෙන්නේ විදිහක් නැති කියලා සීල සමාධි අර දැන් කතා කරේ සීලය හා සමාධි ඒ මාර්ගයට එන්නත් බයයි. එතකොට ඒ නිසා ඒකට විභව තණ්හාවකුත් හදා ගන්න. අසස්සතු ලෝකෝ කියලා. භව තණ්හා තියෙන එකනට හැදෙන සස්සතු ලෝකෝ කියලා. මේ අපේ මනස හරහා යනවා. ඒක හුඟක් වෙන්නේ මේ ධර්ම අර විචාචරණවල චරණවලට අහු කැමැති නැති ඇත්තන්ට තමයි ඒක වෙන්නේ. නමුත් යසස්කාමේ පරිවාරකාමේ ඕන උනහම මම පදේශින් වචන පාච් කරන්නේ කාටවත් ඇඟිලි දික් කරනවා නෙවෙයි. අපි අපිට මේ කියාගන්නේ මේ කතා කරන්නාගේද අවිජ්ජා මනසහරහ ඔය යනවා 24/7. ඒක නිසා ඒකත් එක්කමයි කියලා හිතලා කතා කරන්නේ. එතකොට ඒ අර පංචකාම ගුණින් ඈත්වල යනකොට දැන් අපිට තේරෙනවනේ දැන් සමහර විට අපිට ඇහෙන දේශනා වලදී සමහර ඒ දේශනා වල ඇහෙන දේ තමයි මේක මම හොයාගත්ත දෙයක් කියලා ඇහෙන බව පේනවා. ඒ නමුත් දැන් අපි දොහොත් මුදුන් දි ආදරෙන් පිළිගන්න විද්‍යාචරණ දෙකටම පිළිපන් උත්තමයෝ බික්කු ඥානානන්ද වගේ ඇත්තු දේශන ඇන ඒඇත්තු එකක්වත් මඟ හරබල නෑ. චරණයත් එක්ක විද්‍යාවට ආපු ඇත්තු. ඒ වගේ ඇත්තන්ට අර අර දුස්තියට අහු වෙන්නේ ඇත්තු. ආවත් ඒක දැනට මා හිතන විදිහේ මෙහෙමයි කියලා හමාර කරන ඒ සිතුවිල්ලට තැනක් දෙන්න ඇත්තු තථාගත ධර්මයට පමණක් තැන දීලා. එහෙම නූනුත් එහෙම සංජීවන්තං ශරීරං සමහර බෞද්ධයන් හැටියට බෞද්ධ මාර්ගයට වැටිත් බෞද්ධ කියලා මේ කියනැත්තු නෙවෙයි මේ මාර්ගයට අනුරූප යන්න උත්සාහගත් අයට මේ නූනත් නූ ආවේ නැතත් පරිවාරකාමී සහ යසස්කාමීට ඇද්දුම් කන මනස් තියෙන මිනිස්සු ප්‍රජාවක් යුනිෆෝම් දාගෙන හෝ නොදාගෙන ඉන්නේ කවුරුනෝ මගෙට අහු වෙන ওই තන් ජීවන්තං ශරීරන්ද කියලා. අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං තත දැන් අපි ඒ ඔක්කොම අයින් කළා දැන් ওই අන්තිමිට කට අහු වෙනනේ හෝති තථාගතෝ පරම්මරණ න හෝති තථාගතෝ පරම්මන් හෝ ඇහෙනවානි සවන්ත සිසිලසුනොත් අපිට ඇහෙනයි මම ඒකට අගෞරව කරන නෙවෙයි මේ ශේෂ්ඨේ පහදා ගන්න විතරයි නහෝති තථාගතෝ පරම්මන්න හෝති ච නහෝති තථාගතෝ පරම්මන්න නේවහෝති නහෝති තථාගතෝ පරම්මන්න කියන එකත් අපි කතා කරන එතකොට ඔක තම දිට්ඨි නිජානකන්ති ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේකෙදි අර ඉද්දි තුනක් තියෙනවා කියලා ඒකෙන් අනුශාසනා ප්‍රතිහාරි ප්‍රතිහාර තුنين අනුශාසනා ප්‍රතිහාරි වැදගත් කියලා කියන්නේ ඒකයි. ඒ නිසා තමන්ට යන මාර්ගය ගැන අවබෝධයක් ඇතුවේ උදුදුන කල්යාණ මිත්‍රෙක් කියන්නේ කොහොඳයි කියලා තමයි දැනට කියන් තියෙන්නේ. දැනට අනිත් එක ගන්න එපා නමුත් ඒකත් අහු නොවෙනවාම නෙවෙයි. නමුත් මුල් දෙගොල්ල නම් ආමිෂයට ගොඩක් අහුවෙලා තියෙන්නේ. මේ කට්ටේ බේරලා ඉන්නවා එකකින් නමුත් මාරයාට ඒ දලක් දාලා අල්ල ගන්න පුළුවන්. පුදුසර නෑ. බොහොම කින්සත්ද. සංසාර සත්‍යයි. ඒ චිත්‍රවත් නේ මම උදේට මෙන්න. නෑ. ඇත්තටම මේ සත්‍යජිතමනි මනාත් වරදක් තියෙනවනම් මේ තීරුම් ගැනීම තුළ කරුණාවෙන් පහදලා දෙන්න. ඇත්තටම මේ අවස්ථා හතරම බැලුවහම මේ හතරම අපිට මේ පුජ්‍යලයෝ නැතුව නිකන් මේ මනසක් විදියට අරගෙන වැඩෙන හැටි දැකීමටත් භාවිතා කරන්න පුළුවන් නේද කියලා හිතුණා. මොකද මේ පුජ්‍යලයක් වශයෙන් වැඩ කරන්නේ මනසක්නේ. දැන් අපි දන්නවා හොඳට මේ පළවෙනි දෙවෙනි කොටසේ ඉන්නවා කියන්නේ එවැනි මනසකට මේ තුන්වෙනි කොටසේ කියන මනසක එන දේවල් එන්නේවත් නැතුව ඇති කියලා හිතනවා. මොකද එන්නේ නැහැ කියන එක. මොකද ඒවා පහුවලා තියෙනවා කියලා වගේ තේරෙනවා. මොකද මේ වගතුගත් නැතුව මේ ලෝකාමිෂය කාගෙන කාගෙන යන වෙලා එවැනි මනසකට මේ බුදුහාමුදුරන්ට මොකද වෙන්නේ ශරීරයේ ජීවය දෙකක්ද එකක්ද ඔය වැනි තත්ත්වයක් මේ වැනි මනසකට එන්නවත් විදියක් නැහැ කියලා හිතෙනවා. දැන් මේ තුන්වෙනි තත්ත්වය ඇත්තටම යම් කිසි තරමකට මේ සම්බන්ධයෙන් මේ යමක් ඒ දෙසට යොමු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ තරමකටවත් කියලා හිතෙනවා. නැත්තම් මේ විදිහටවත් මේ මනසේ මෙවැනි තත්ත්වයක් පවතින්නේ නැහැ කියලා මේ මෙහිම මේ සාස්ෘතද අසාස්ෘතද එවැනි අදහසක්වත් එන එකක් නැහැ කියලා තුන්වෙනි මට්ටමේ ඉන්න අයගේ තරමට. ඊළඟට හිතන එවැනි මනසකට තමයි කියලා හිතුණා. ඒ විදිහට හරි හිතන මනසකට තමයි කියලා හිතෙනවා මේ හතරවෙනි තත්ත්වයට යන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද මෙතන අපි ඇත්තටම අපි මෝ විදියට ගත්තොතින් පුජ්‍යලභාවයෙන් අරගෙන අපිට කතා කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ කල්යාණ මිත්‍ර සංගමයේ ඉන්න හැම දිනාම භාවනා කරන යෝගීන් වශයෙන් මම සලකන්නේ. ඒ නිසයි මම හිතුවේ මේ විදියට කතා කරොත් අපිට යම් කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි සත්‍යජිතුමාගේ උදව්වත් කල්‍යාණ මිත්‍රන්ගේ අදහස් අරගෙන කියලා. දැන් එහෙම අපිට හිතුණාම ඇත්තටම මේ එහෙමනම් මේ හතරවෙනි කොටස කියන්නේ මාර්ගස්ථ මනසක් කියලා. සම්මා දිට්ඨියට පැමිණීම. මොකද තුන්වෙනි කොටස අපිට පේනවා දිට්ඨි සම්පන්නයි දෘෂ්ටිවලට අහු වෙලා ඉන්නේ. සත්‍යජිතුමා කිව්වා මේ ත්‍රිලෝකයෙන් ඒ කියන්නේ දෘෂ්ටිවලට අහුවෙන විදිය අපි දන්නවනේ සමාවෙන්න පාළි දැනුම නැති නිසා ඒව කියන්න යන්න කැමති නෑ. දැන් අපි දන්නා භාවනා කරන මනසක මේ කාම ලෝකෙන් ඉවත් වෙනවා රූප ලෝකෙන් අරූප ලෝකෙන් කියලා අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒව තමන්ගේ මනස දිහාම බලාගෙන ඇත්තටම විදර්ශනාව දෙනවනා. විදර්ශනාවෙන්ම තමයි කියලා හිතනවා මේ සියල්ල දැක්කේ හැක්කේ. මොකද අර ධාන ගැන කියනකොටත් තථාගතයන් වහන්සේ අපි භාවනා කරන ක්‍රම හතරක් සමතයෙන් විදර්ශනාවෙන් සමත විදර්ශනා යුගනද්දව ශුෂ්ක විදර්ශනාවෙන් කියලා හතර ක්‍රමයක් අපිට කියලා තියෙනනේ. දැන් මෙතනදී අපි දන්නව හොඳටම අපි ඉගෙනගෙන තියෙන ඉඳලා අපි ආලාර කාලාම උද්දකරාම පුත්තු වැනි අය මේ හතරවෙනි தත්යේ මේ අවසාන தත්යේ මේ ලැබුණේ නැහැ කියන එක අපි දන්නවා. ඒ නිසාමනේ තථාගතයන් වහන්සේ ඒ උතුම්මයන්ගෙන් අයින් වෙලා ගියේ. එතකොට ඒ එවැනි අය හතරවෙනි ධානයේ නෙමෙයි මේ ධාන ඔක්කොමත් පහු කළා. ආකාසානංචායතනේ විඥානංචායතනේ විඥානංචායතනේ දේව සංඥා නා සංඥායතනේ දක්වා ගිහිපු අයනේ. ඒ විදිහට අපි කල්පනා කරුවොත් ඇත්තටම තථාගතයන් වහන්සේගේ ශිෂ්‍යයන් වෙන එහෙම නැත්නම් දරුවෝ වෙන අපි ඊටත් එහාට යා යුතු යන්න අවශ්‍ය නම් මේ தත්ත්වය තේරුම් ගැනීම සඳහා පුරුදු කළ යුතු එකම දේ සත්‍යයි කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. සත්‍ය තීක්ෂණ වුණු තරමට මේ දේවල් තමා තුලින්ම දැකගෙන එහෙම නැත්නම් ඇත්තටම මේ හතරවෙනි කොටසට වැටෙන්න නම් හොඳටම තීරණ සම්මා දිට්ඨියට එහෙම නැත්නම් මාර්ගස්ත වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි තවත් ඉදිරි කියනවා මේ මනස සෝවාන් තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා. එවැනි තත්ත්වයකින් එහාට කෙනෙක් එවැනි මනසකට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මේ ඉවත් වීම සිදුවීම වෙන්නේ කොහොමද කියලා. කාමයෙන් ඉවත් කාම ගුණ වලින් ඉවත් වුණා වගේ නෙමෙයි කාමයෙන් ඉවත් වෙන එක. සංකප්ප සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මේක සංකල්පයක්. කාමයේ කියන එක සංකප්ප රාගෝ පුරිස සත්‍යජිතුමනි වැරණි වැරදි කරන්න වැරදි නම් සංකප්පරාව පුරිසස්ස කාමෝ කියන එක. ඒක සංකල්පයක් කියන එක තමන් දැකලා තියනවාද? අපි මේ ගැන හුඟක් කතා කරලා තියෙනවනේ. මට මතකයි දරුවත මහත්තයා කියනවා අර ඉස්සර අපි කෙනෙක් දැක්කහම එකම පුජ්‍යලයගෙන හිතන හැටි. එකෙක් එකම පුජ්‍යලය දැකලා තව දෙතුන් දිනකට කොහොමද හිතෙන්නේ කියලා. ඉතින් මේ තත්ත්වයන් අපි දැකගත්තොත් තමයි අපිට මේ මායාවේ දර්ශනෙන් ඉවත් වෙනවා කියන එක සිද්ධ වෙන්න නම් එවැනි මනසකටපත් වෙන්න නම් ඇත්තටම මේ ක්‍රමය දිගටම අපි අනුගමනය කරලා කාම ගුණ වලින් අයින් වෙලා ක්‍රමක්‍රමෙන් කාමෙන් අයින් වෙලා ඒ ආදී වශයෙන් ඉහළට මනස ඔසවා ගැනීමේදී තමයි කියලා හිතනවා මේ හතරවෙනි කොටසට වැටෙන්න පුළුවන් වෙන්නේ. එතනත් සක්කාය දිට්ඨිය නැති වුණොත් තමයි. මොකද සම්මා දිට්ඨියට කෙනෙක් පැමිණෙන්නේ එතන ඉන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙන තත්ත්වයට මේ මනසක්පත් වුණොත් එතනින් එහාට මේ තත්ත්වයන් උදා වෙන්න පුළුවන් කියන ඒ අදහස තමයි එකතු කරන්න පුළුවන් කරණාවෙන් හරි. හැම කල්යාණ මිත්‍රයෙකුගෙම ඉල්ලා හිටනවා අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරන්න කියලා. තිරුවන් සරණයි. මේ සම්බුදු සරණයි. බොම්පින් අර පුජ්‍යල භාවයෙන් මිදලා යන එක හොඳයි. මානසිකව ඇති වෙන ජාති හැටියට හිතන එක. අපමණස්තාවෝ මුල් කොටසට ඇදෙන්න ඉඩ තියෙනවා සති සම්පජඤ්ඤේ නුනොත්. ඊළඟට ආලාර කාලාමතුමා හෝ රාමපුත්‍ර ඔය උද්දක ඇත්තා හෝ ඔය සති සම්පජඤ්ඤත් එක්ක දිවිනලගියේ පළමු දෙවෙනි තුන්වෙනි හතරවෙනි ඒ සම්මා සමාධි තත්වයට ගිහිල්ලා නෙවෙයි ආකාසානං චතුරට යන්ත ඇත්තේ කියලා දැනට මේ ඔළුවහරා යන සිතිවිල්ල එන්නේ. සමාධි සම්පදාවෙන් ඥාන දර්ශනයෙන් පස්සේ ආකාසානං චතුරට යන්නේ. මොකද සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝසත් එතනින් ආයින් වෙලා එයාට අර අවුරුදු 30කට විතර කලින් නැත්නම් 31කට විතර කලින් එයාට අර කුඹුරු ළඟ රොයල් ෆැමිලි එකේ ඉන්න කොට ආපු ඒ ධ්‍යාන තත්ත්වයට ආවා. ඒකට කිව්ව සති බොන්දේ වචන තියෙන සතානුසාරී විඥාන කියලා. සත්‍යයත් එක්ක ගමන් කරලා මතුවෙච්ච විඥාන. ඒක මේ අපටත් ඇති වෙනවා. අප භාවනා කරොත් එහෙම අර අතීත දේවල් මතුවෙලා එනවා. පව කරනකොටත් එහෙමයි. පව කරනකොට අතීත කුසලයන් එකට ඇවිත්ලා ඒ සහයෝගිතා ඒ කනෙක්ෂන් එකක් ඇති වෙන එක ටියුන්අප් වෙනවා. ඒ එතෙන්දී එයාට හිතුනේ මේකම නේද ඒසෝව නුකෝ මග්ගෝ බෝධා කියලා මතක් වෙලා එතනින් පස්සේ තමයි ඒ ඔය සම්මා සමාධි කියලා දැන් අපි කතා කරන පළමු දෙවෙනි ඒ ඥාන කියනකොට ඒ ඥාන ධානයේ තියෙන කල්පනාකාරී තත්ත්වයක් වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පැරතෙනවා. විතක්ක ਵਿਚාර නෑ. හැබැයි මානසිකාරයි විතක්ක ਵਿਚාරයයි බලයි වෙනසක් තියනවා දෝ කියලා හිතන තවත් ධර්ම මාර්ගයේ යන උත්තරමයන්ගෙන් අහලා බලන්න. කතා කර නැත්නම් නෙමෙයි ධර්ම මාර්ගය යන නැත්නම්ගෙන් අහලා බලන්න. නමුත් හීන වෙල යන්න පහ තම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡ. කාමච්ඡන්ද නැති වෙනවා කියනකොට සීලයට අනුරූප අනිත්‍ය ඒ කොම අතුරු දහන් වෙල යන්න ඕනම කාමය. ඒ කාමච්ඡන්ද ඒවා වැඩි කරගන්න තියෙන ඌවමනා බව අඩු වෙල යනවා. පරිසකාම ආයතන කාම ඉන්ස්ටිට් කාම ෆේම් කාම මම තේරෙන් විතරයි කියන්නේ ඔක්කොම අඩුවලා ගිහිල්ලා අර දැන් මනෝ විතර දැන් කාගෙත් තියෙන මනෝ කියලා කියන එක හරි හොඳයි. පංච උපාදානස්කන්ධේ තියෙනවා එතෙන්දී උපාදාය උපාදින්න රූපත්‍ය මේ උපාදාය කරගත්ත දේ තමයි අවාසියට ගිහින් තියෙන්නේ. ධාතු භංග මතක් වෙනවා මේක උපාදින්න කරගත්ත බවක් තියෙනවා අපි. ඒ උපාදින්න කරගත්තොයි පහම ඒ පහේ මූලික ස්වરૂපයන් කාගෙත් එකයි. ආකෘතිය වෙනසක් තියෙන්නේ. වකුගඩුවේ ආකෘතිය වෙනස් කෙරෙන වැඩි එකයි. රූපස්කන්ධේ ආකෘතිය වෙනස් කෙරෙන විදිහ වෙනයි. වේදනාස්කන්ධේ සම්පූර්ණ ස්වરૂපේ සමානයි. නමුත් ඒකට දක්වන අර නිමිත්තක් ග්‍රාහී බව අයින් කරගන්න පුළුවන්. ඒකට ආයුබෝවන් කියන්නේ ගතියක් එනවා. පුළුවන් ගතියක් එනවා. ඒක ආයුබෝවන් කියන නැත්තම් බදා ගන්නවා. හග් එකක් දෙන. ඒ දෙක ඒක ඒ දෙකෙන් අයින් වෙන්නත් පුළුවන්. ඇත්තෙන්ද පුළුවන් ලඟ වෙන්නත් පුළුවන් කියන ගතියනේ සත්‍ය සම්පජාඤ්ඤත්. සත්‍ය සහ සම්පජාඤ්ඤත්. නෝ ඒ කරුණ දෙක මතකයේ වෙන්න ඕන. ආලාර කාලාමතුමා හෝ රාමපුත්ත උද්දකතුමා හෝ පළමුණ දෙවෙනි තුන්වෙනි හත්වෙනි ධ්‍යානත් අපි දැන් දන්නවා තථාගතයන් වහන්සේගේ දේශනාවේදී ඒකින් පස්සේ මේකට ගන්නවා කියලා. නමුත් අර ඇත්ත සම්මාදි සම්පදාවෙන් පස්සේ ඒකට ගියා වෙන්න ඕන. මොකද අර සතිමා සුඛ විහාරී තත්ත්වයට ගියේ නැහැ කියලා තමයි දැනට මේ උන්වහන්සේලාට නමස්කාරය. නමුත් දැනට මට හිත මේ මට කියලා කියන්නේ කොහොමද? එතකොට පෞද්ගලික වෙකි අදහසක් එනවා. බුදු සරණයි, තථාගතයන් වහන්සේට නමස්කාරය. තථාගතයන් වහන්සේ නම් අනන්ත අප්‍රමේයෝ. ඒක තේරෙන නිසා උන්වහන්සේට ආදරෙන් දිවියම පූජා කරන්න බුදු සක්කරමු. බුදු සරණයි. සත්‍යීතුමා, ඔබතුමා පැහැදිලි කරා මේ මාර්ගය පිළිබඳවත්. සත්‍යීතුමා, දැන් කෙනෙක් සෝතාපන්න වෙනවා නම් අපි දැන් සිත් අනුව බලනකොට විතක්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය, ඒ වගේම ඵල චිත්තය. ඊළඟට අනිත් හතරටමත් එහෙම යනවා. විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය ඵල චිත්තය. ඒ කියන්නේ සිතුමා ඵලයක් ලබනවා නම් අනිවාර්යෙන්ම ඔය ධ්‍යාන සිත් හරහා යා යුතුයිද කියලා හිතුණා. සිතුමා එක පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරලා දෙනවා නම් පින්. දැන් ලෝකෝත්තර සිත් කීයක් තියෙන විස්රූම මම මේ පැත්තින් බොහොමයි හදාන්නේ. විස්තර නොකර 8යි, විස්තරාත්මක කරොත් 40යි. කොහොමද 8 40 වුණේ? කීයෙන් වැඩි කළාමද? 5ෙන් වැඩි කළාමනේ. එහෙමයි. ඔව්. ඒතර 5ෙන් වැඩි නොකළොත් 8ක් තියෙනවනේ. එහෙම. එතකොට තේරෙන්නේ යනවා නේද මොකද්ද වෙන්නේ කියලා? 40ක් නොවි 8ක් ඇති තියාගන්න පුළුවන්. එතකොට සක්කා ඒ පළමු මාර්ග සිත මම කොහොමද කියන්නේ? ඒක මේ පංච උපාදානස්කන්ධය සමුදේවය දැකීමක්. හැබැයි ඒක ලොකුම දැකීමක්, අමාරුම දැකීම. ඒක සාරිපුත්තයන් වහන්සේට බුදුහාමුදුරුවෝ කියන්නේ සාරිපුත් ධනෙtti වගේ දරුවෙකු බිහි කරන මවක් වගේ. ඒ හැබැයි එක තමයි වැදගත් නැති. එතකොට ඒක 40ක් කරගන්න නැත්නම් ඒකට වෙන 20 ඒකට පහක් කරගන්න ඕනේ. ඒක දැනට මා හිතන්නේ. එතකොට 40 වෙනම තියාගන්න පුළුවන්, 8 වෙනම තියාගන්න පුළුවන්. එතෙන් සිද්ධ වෙන්නේ පංච උපාදානස්කන්ධේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් අපි මේ සූත්‍රානුකූල ගාක් වෙලාට කතා කරන්නේ අර සම්පූර්ණ ආශ්‍රවක්ෂය දක්වා යන මාර්ගයට එන්න. ඒක නිසා තමයි මේ අර නිවාපෙන් අයින් වෙනවාට වඩා කවුද මේ නිවාප කන්නා කියලා හොයාගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසානේ මේ ලෝක මිසේ නැති කරගන්න කාමෙන් අයින් වෙන්න නෙවෙයි, මසක්කා දිත්‍ය තේරුම් ගන්න තමයි ඉහිගිනි ගත්තෙක් වගේ වැඩ කරන්න ඕන කියලා. ඒක අසිරිමත්දයක්. ඒක අසිරිමත්දයක් රූප විඳන මතක සංඛාර සහ විඥාන ස්වરૂපය කියන පහ නේද මම කියලා මා දකන්නේ කියන එක තේරුම් ගත්තොත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ උණුසුම ලැබුවෙක් වෙනවා. එතකොට එතකොට ඒකෙත් ධ්‍යාන ටික සම්බන්ධ වෙන්න උමන නැහැ කියලයි දැන් හිතෙන්නේ. චරණ විද්‍යා සම්පන්න භික්ෂුවකකින් අහලා බලන්න. සම්මා සම්බුදු සරණයි. උන්වහන්සේලා යමක් කියනවා නම් සිතසින් පිළිගන්න ඕන. අපි බුදු සරණයි. බුදු සරණයි. ජයතුමාත්මය මම වර්ණනා තිබුණා. ජයතුමාත්මය කාම සංඥා සහ ඒ කාමේ පිළිබඳ නන්දන් ඒ පිළිබඳ පොඩ්ඩක් මතක් කරනවා. මම හිතන්නේ දැන් මේ කරපහද කිසිමකට සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන් කියලා හිතනවා. හොඳයි, සේරුවන් සරණයි දවස මාත්‍යත්‍ර හැමෝටම. අපි මෑතකදී සාකච්ඡා උපදෙස් මතුවෙච්ච කාරණයක් තමයි දවස මාත්‍ය මතු කරේ, මේ කාමයක් කාම සංඥාවක් කියන එක. අපි කාමයේ කියන එක චිත්‍ර මාත්‍යත් පැහැදිලි කිරීමක් කරා. මේ පුරුෂස්ස කා කියන්නේ සංකප්ප රාගය තමයි පුරුෂයාගේ කාමය කියලා කියන්නේ කියලා. එතකොට සංකල්පයමයි වශයෙන් ඇතිවෙච්ච රාගයක් පිළිබඳ. එතකොට දැන් අපි දේශනාවල විස්තර තියෙනවා, ඒ වගේම අත්දැකීමියුත් දන්න දෙයක් තමයි දැන් භෞතිකව යම් කිසි ප්‍රමාණයකින් කාමයෙන් වෙන්ුණාට, උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා ඉන්න කාලයක් ගත්තොත්, එතෙන්දී අපිට කාමය කියලා විශේෂ ඕනකමක්, ඒ කියන්නේ කැමැට බීමට පවා වැඩි ඕනකමක් දැනෙන්නේ නැහැ කියන්නේ ඒ අපේ හිත ඒ අවස්ථාවේදී යම් කිසි ආකාරකින් වැඩිමක් සිද්ධ වෙලා තියෙන වෙලාව. ඒ වෙලාවේදී අපිට ඒක වහගෙන අපි ආනාපාන සතිය වගේ භාවනාවක් කියදෙනවා නම්, ඒ වෙලාවේ අපේ හිත ඒ අරමුණෙන් ඈත් කෙරෙන්නෙම යම් යම් දේවල් මනසට එම හරහා. ඒ කියන්නේ ගෙවල් දොරවල් වල සිද්ධ වෙන දේවල්, නැත්නම් කාර්යාලවල සිද්ධ වෙන දේවල්, යම් කිසි පුද්ගලයින් පිළිබඳව මනසට එන සිතුවිලි, ඒ සිතුවිලි වලට තමයි පෞද්ගලිකව තේරුම් අරන් ඉන්නේ මේ කාම සංඥා කියලා. ඉතින් ඇත්තටම කාමය කියලා ඇසුරු කරන්ද පංච අපි ගත්ත දසකරණාසි දීව කය කියන පහෙන් ඇසුරු කිරීමට යමක් ලැබෙන්නේ නැති වුණාට, කලින් ඇසුරු කරපු දේවල් ආශ්‍රයෙන් සංඥා ටිකක් තමයි හිත කලබල කරන්නේ, හිත අපේ භාවනා අරමුණෙන් ඉවත් කරන්නේ කියලා. එතකොට තේරුම් ගත්තේ කාමය කියන්නේ ඒක සංකල්පේ රාගයක් එක ඒ වෙලාවේ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම භාණ්ඩ නැත්නම් කාම ගුණ පිළිබඳව ඒක පසුව සංඥා වශයෙන් මනසට ඇවිල්ලා කරදර කරන තැනදී තමයි අපි අර කාම සංඥා කියලා ගත්තේ. ඉතින් ඒක තවදුරටත් පැහැදිලි කරගත්තත් හොඳයි. කල්යාණ මිත්‍රයන්ගෙන් උදව්වත් ඇතුව කාමයක් කාම සංඥාවක් කියන දෙක පිළිබඳව පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරගත්තු හොඳයි කියලා තමයි හිතන්නේ. දවස් මාත්‍ය සිරුවන් සර්ණ හොඳයි. සත්‍යත්වයි මා සත්‍යත්වයට මිල සත්‍යත්වයි ගැන අපි කලින් කච්චි විවිධ අදහස් ගැන කියලා තියෙනවා. වෙන කොටත් සත්‍යත්වම කතා කරන හැන්නේ අපිටත් තැහෙන්නේ. ජයන්ත මහත්තයා මට හිතුණා වස්තුකාම ක්ලේශකාම කියන්නේ මේ දෙකද කියලා. එහෙමද කියලා පොඩ්ඩක් අපි ගැන සහගමු වැඩි විස්තර ඇතුව. දවස මහත්තයා, ඇත්තට මම වෙනත් කල්‍යාණ මිත්‍රෙකින් ඒ කාම ක්ලේශකාම වස්තුකාම කියන දෙක කොහෙද සඳහන් වෙන්නේ කියන එක ඇහුවහම මට ලැබුණත් උත්තරේ තමයි මහා නිද්දේශයේ කියන තැන. මට හැබැයි තාම හොයන්න අවස්ථාවක් වුණේ නැහැ. මම හිතනවා මම අභිධර්මයේ කියපු එක එතරම් ගැලපෙන්නේ නැහැ කියලා. මට අර මේ අර ගත්තාම ප්‍රතිස් ඒ කියන්නේ කාමයේ පිළිබඳව නෙවෙයි වෙනත් තැනකින් ගත්ත දෙයක් තමයි මට මතක් වුණේ අභිධර්මයේ තිබුණායි කියලා. මේක තියෙන්නේ මහා නිර්දේශයේ කියලා තමයි කිව්වේ ධර්මදර කල්යාණ මිත්‍රේ. අපි ඒකම හොයලා බලමු. සරුවන් සර්ණ සත්‍යත්වානි සත්‍යත්වාද මම අයිනාද වෙන්න සත්‍යත්වානි ඒ කාරණා පිළිබඳ අපිට පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් වෙයිද? දැන් කාම ගැන දැන් ඔය සතිපට්ඨාන සූත්‍රේ එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජේති එත්තනිවසමානා නිවසති කියන වගේ තැන්වලදී බුදුහාමුදුරු දේශනා කරන චක්කුම් ලෝකීපී රූපං සාතු රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජේති එත්තනිවසමානා නිවසති විදියට. එතකොට දැන් අපිට මතක් වෙන්න ඕන දේ තමයි පසුබිමේ මම ඉන්නවා, පසුබිමේ මම ඉන්නවා, මට අයිතිවන ඇහැක් තියෙනවා, ඒ ඇහැලවා රූප බලන. අර මදුපින්ඩක සූත්‍රයේ තන්ම ඒ දර්ශන මහා කච්චාන මහරහතන් වහන්සේගේ උදාර විස්තර කිරීම බුදුහන්ට අනුරූපයි තථාගතයන් වහන්සේට අනුරූපමයි උන්වහන්සේ දේශනා කරේ. යං වේදේති තං සංජානාති කියන එක හොඳම තැනක්. ඒතකොට මම කලින් මේ වචන ධර්ම අගෞරවයෙන් කරනවා නෙවෙයි අපිට තේරෙන කියන්නේ මම කලින් අත්විඳ එක්ස්පීරියන්ස් කරපු ඒ වින්දන රටාවට අනුව මම සංඥාවක් ඇති කරගන්නවා. ඒ සංඥාව කියලා කියන්නේ මේ විදිහට මේක තිබුණහම තමා මත් මේ වින්දනේ ලැබුණේ කියන එක වගේ. දැන් අපි හිතමු මල් ගහක් මේ පැත්තට හැරුණහම තමා මේක ලස්සනට පෙනුනේ. මල් පෝච්චියේ මේ මල් ටික මේ විදිහට ඇරේන්ජ් කරාම තමා ඒක ලස්සනට තියෙන්නේ. මෙච්චර කැපුවාම තමා මල් පෝච්චියේ මේක මේ ගානට ගිහිල්ලා ලස්සනට තියෙන්නේ. ඒ වගේ අනිත් කාමත් එනවා. පරිපූර්ණක මේ විදිහට මෙච්චර ලුණු දැම්මොත් මේ ඉන්දියන් කාරි පවුඩර් දැම්මොත් මේ සිංහල කාරි පවුඩර් දැම්මොත් මේ ලුණු ගෙඩිය දැම්මොත් මේ විදිහට දැම්මොත් මේ විදිහට බැද්දොත් කියලා රස එන්නේ කියන එක අර ඔය සංඥාව යන හැටි. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ ඔක්කොටම තියෙන. එතකොට යං වේදේති ඒ වින්දනය කරපු එකේ ලොකුම එතන සම්පූර්ණ ඩ්‍රාමා එකක් තියෙනවා. තං සංජානාති යං සංජානාති තං විතක් හේතුර් කාමනා වගේ ඒකට අනුරූප කාම විතර්ක තියෙනවා. ඔය කාම සංකප්ප කියනකොට ඒක ඉමේජ් එකයි නැත්නම් සංඥාවයි ස්වරූපය දෙකම ඇවිල්ලා තම මතක්. ඒක සම්පූර්ණ ඉමේජ් එකක්ම හැදෙනවා. මම එතන ඉන්න බව තේරෙනවා. මම අලුතින් ගත්ත ඇඳුම ඇඳගෙන එතන ඉන්න හැටි පව අනිත් අය බලන හැටි පව තේරෙන විදිහක් එනවා. සපත්තුව දාන එක නෙවෙයි කාමේ. සපත්තුව දැම්මාම මට දෙන්න අගය මට සිදුවෙන අගය පිළිබඳ මතකයක් එනවා. ඒ මාගත්ත ශරීරප දැම්මා මට අනිත් අය දෙන අගය බව එනවා. ඒක තමයි සංකප්ප වෙන්නේ. ඒ ඉමේජ් එකක් එනවා. ඒකයි සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ කියන්නේ සංකල්පයත් ඒක අගය කරන්ට අභිනන්දනය කරන් කීම තමයි පුරුෂස්ස හෝ ඉතිසෝන කියන. ඉතියාත් ඒ මනුෂ්‍ය සත්වයාට එන කාම එතෙන්දි පටන් ගන්න. මේක හැම තිස්සෙම වැඩ කරන දෙයක්. එතකොට දැන් මෙතෙන්දි මේ සූත්‍ර අනුරූප ගත්තොත් එහෙම හතරවෙනි කට්ටිය හිතන්නේ අපි මේක ඉන්නවා ඒ නිවාපයත් අපි පාච්චන මුත ඒකෙත මුලානුවි කරන්න ඕන කියන අදහසෙන් නේද. එතකොට සාරිපුත්තයන් වහන්සේ කෙහෙල් ගෙඩියක් වළඳනෝ නම් ඒකේ පුදුජනේ කෙහෙල් ගෙඩියක් කනවා නම් ඒකේ ලොකු වෙනසක් තියෙන්නේ ඒක. සංකප්ප රාගයක් නැහැ යාට. ඒක තේරෙනවා එතකොට. මොකද එතන අර මේ දවස්වල යා ගෞරවණීය භික්ෂුව විස්තර කරනකොට කියවා අර ස්කන්ධ උපදී, කන්ධ උපදී, කෙලෙස් උපදී, අභිසංකාර උපදී කියන එකකින් අර කෙලෙස් උපදිනේ කියලා මම දන්නේ කොහේ කිව්වද කියන එක. නමුත් ඒක තේරුම් ගත්තහම තේරෙනවා කෙලෙස් උපදී කෙලෙස් ලංකර ගැනීම නෑ. කෙලෙස් අයිතිවාසිකමක් කිරීමක් නෑ. ගත්ත නිසා අර කන්දයන් ඇවිල්ලා තියෙන උපාදින්න වෙච්ච රූප කොටසක් වේදනා කොටසක් තියෙනවා. උපාදින්න කියනකොට උපාදාන කරගත නෙවෙයි තමාගේ වෙච්ච දෙයක් තියෙනවා කර්මානුරූපෙච්චරයි. එතනයි ඉන්නේ ඒ කාම සංඥාව එන්නේ ඒ විදිහටයි. කාම සංඥාව එන්නේ මට මේක කොච්චර වින්දනයක් දුන්නාද ඒ වින්දනේ මා යලි ඇති කරගන්නේ කොහොමද කියලා. ඉතින් තමයි ඔය තණ්හා මතුවෙන්නේ. මේ මනසේ සිද්ධ වෙන එක බැලුවාම හරි බැලුවාම ඉන්ද්‍රිය සඳහා පාවිච්චි කළත් නොකළත් ඒ බැලීම තුළ තියෙන වටිනාකම සක්කාදිට්ඨිය දිය කරන්න පුළුවන් ගතිය. මම හිතනවා ඔයත් කතා කර සියලු දේ මට ආගෙන ඉන්න විදියක් තිබුණේ නැහැ. නමුත් මම හිතනවා ඒ පසුබිමේ තමා කතා කෙරේ කියලා ජයන්ත මහත්මයා හිම සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුද්ධ සරණයි සත්‍යතුමනි අපිට මේ පසුගිය කාලයක මත වුණා වස්තුකාම ක්ලේශකාම කියන අර්ථ දෙකෙන්ම කාමයේ කියන එක විස්තර වෙනවා කියලා. සත්‍යතුමාට මතකද ගන්න එක කොහේ සඳහන් වෙන එකක්ද කියලා. ඒ වගේ මේකට යම් කිසි දැන් අර කවුද කීව නිර්දේශපාලිය කොහෙද තියෙනවා කියලා කිව්වා කිව නේද? එහෙමයි සත්‍යද? මම හිතන්නේ එහෙම කිව මට සම්සම් බලන්න බැරි වුණා. එහෙම අහලා තියෙනවා නිතරම දේශනාවලදී වස්තුකාම ක්ලේශකාම නමුත් ඔව් වස්තුකාම කිව්වහම එතකොට දැන් කාම ගුණ වෙන්නට ඕන. කිලේශ කාම කියනකොට මේ ඒ සඳහා අර කියන ප්‍රපංචති කර ගැනීම වෙන්න ඕන. ඉහර දෙයක් වෙන්නේ මට එකපාරණ මතක් වෙන්න හොයලා කියන්න ඕන කොහෙද ඒක තියෙන්නේ. තථාගතයන් වහන්සේගේ දේශනේ කියලා. ඕ ශ්‍රාවක දේශනය කොහේ හරි කමන්නේ හොයා ගන්න වෙනවා. අපි පසු සතියකට ඒක දැන් දියුම් කරගනිමු. එමුදයි නේද? හොඳයි සත්‍යතුමනි. තවත් ඔබතුමා විස්තර කිරීමේදී කරපු දෙයක් ගැන තව අපිට පොඩි පැහැදිලි කිරීමක් ලැබුණා හොඳයි කියලා හිතුණා. උපාදින්න කියන වචනේ ඇත්තටම කියන්නේ නියම අර්ථය පොඩ්ඩක් විස්තර කරගන්න ඕනේ කියලා. මොකද මෑතකදී අපිට අහන්න ලැබුණු දේශනාවකදී මං තේරුම් ගත්ත විදිය ඒක වැරදි වෙන්න පුළුවන්. උපාදින්න කියලා කියන්නේම උපාදානයෙන් ගත්ත කියන අර්ථය වගේ අදහසක් මත උනා කියලා ඒක අපි පොඩ්ඩක් විස්තර කරගන්න පුළුවන් වුණත් හොඳයි. දැන් ධාතු විභංග සූත්‍රේ තමයි කරන්නේ. දැන් බාහිර රූප තියෙනවා අජ්ජත් රූප තියෙනවා. ඒතර අජ්ජත් රූප කියනකොට අර උපාදින්න කියලා කියනකොට උපාදින්න උනේ කවද්ද කියන ඒ ගතියට ගියොත් එහෙම කර්මය නිසා ඒකට එකතු කරගත්තදී මේ උපාදින්නත්තේ ආවේ ජාති කියන එක එන්න කලින්. එහෙම ගත්තාම උපාදානෙම තමයි. ඒ රහතන් වහන්සේට උපාදින්න රූප කියලා කිව්වේ දැනට ඒකේ මූල සිඳලත් දැම්ම වුණත් අපි ආයිජ්ජම් අපේ ගෞරවනීය සාරිපුත්තයන් වහන්සේ ඒ සාරි බ්‍රාහ්මණියගේ මව කුස තුළට ආව ඒ මිනිස් රූපය කලලේම තමයි ඇගේ උපාදින්න රූපය වෙන්නේ. අපිට මේ තේරුම් ගන්නට ගොරෝසු භාෂාවෙන් කියන්නේ. ඒකට අපි නම් දුන උපතිස්ස පස්සේ තථාගතයන් වහන්සේ සාරිපුත්ත කියලා කිව්වා. එතකොට ඒ මහෝත්තමයන් වහන්සේ එතකොට සාරිගේ ගැබ්බ තුල බිහිවෙච්ච මතුවලා ආපු පැලවිලා ආපු ඒ සිරුර මගේ වශයෙන් ගන්න එක තවත් සත්පුදියක් විතරයි කියලා තේරුම් ගත්තා. මොකද එයා දැනගත්තා තවත් සත් ඔය විදියට රූප කෝටි ගණන් ලබලා ආපු දෙයක් කියලා. ඒ අවසාන ශරීරයට අපි දුන්න නම තමයි සාරිපුත්ත. අපි කියන සාමහරහතන් වහන්සේගේ ගෞරවයෙන්. ඒතු සාරිගේ ගැබ තුල මාතු වෙලාපු ඒ පුංචි කලල රූපය තමයි උපාදින රූපය. එතකොට ඒ සාරිපුත්ත කියලා ඒ තථාගතත්වයේ සම්වෙච්ච තථාගතයන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම හමු වෙලා අතිශයම ගෞරවයෙන් මේ කියන්න අපිට තේරුම් ගන්න පමණයි. ඒ ආශිර්වාද මනුෂ්‍ය පුත්‍රයන් හැමෙල් ලැබිච්ච අවබෝධයෙන් පස්සේ ඒ සාරීට හෝ සාරීගේ මව කුස ලැබූ ඒ උපාදානත්තේ නෑ යාටද. මේක රූප වේදනා සංඥා සංඛාර සමුදේ වය විපින් තියනවා කියන කිතරක් දන්නච්චර. අනිත්තන ඒ වෙනස තේරුම් ගත්තාම හරි අර වචන එක්ක ගත්තොත් උපා දැන් ඔන්න තුන්වෙනි මුව පිරිසට අහු වෙන්නේ ඕකයි මුවරලට අහු වෙනවා වගේ වෙන්නේ අනේ එතෙන්දි. ඒ මුවරලටත් අහු නොවින්ද බලමු. එතකොට ඒකයි උපාදානේ නිසා තමා සාරීගේ පුත්‍රයා වෙලා ආවේ. උපතිස්ස වුණේ. ඒ උපාදානේ කරපු රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් සම්පූර්ණයෙන් ඒ ආස්වද සියල්ලම නතර කරපු නිසා ගේට්ටවපු නිසා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ වුණේ. ඒ දෙකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ රූපේම තමයි. ඒ උපතිස්සට තිබිච්ච හිනාවම තමයි සාරිපුත්තන් වහන්සේටත් තියෙන්නේ. නිකලෙස් බව නිසා මතුවෙන සවිතරය තියෙනවා. මං කියන්න හදපු දේ තේරෙනවා කියලා හිතනවා. සම්මා සම්බුදු සරණයි උන්වහන්සේලාට නමස්කාර වේවා. සම්මා සම්බුත් සරණයි සත්‍යයතමනි. මම හිතන්නේ කාල වේලාව අපිට එළඹිලා තියෙනවා සාකච්ඡාව නිමා කරන්න. අවසාන වශයෙන් කාට හරි යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. වෙනත් අදහස් නැති බාරදීන්. එහෙනම් සත්‍යයතමනි සමන රසිකයෝ කියන්නේ ඔබ තුමාට අපේ කෘතවේදී පුණ්‍යානුමෝදනා කර සිටින අද දවසේ මේ නිවාප සූත්‍රයන් මැද නිසායේ නිවාප සූත්‍රයන් කරපු ධර්ම සාකච්ඡාව දේශනා සාකච්ඡාවට පිළිබඳව එසේනම් ලබන සතියේ සුපුරුදු වේලාවට හමුවීමේ බලාපොරොත්තුෙන් ඔබතුමාට ඉතාමත් ගෞරවයෙන් යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමන්ත්‍රණය ලෙස පෙරවස් ගන්න. සම්මා සම්බුද්ධ සරණයි. අපේ සිත් පිරිසිදුයි පිරිතුරුයි නිර්මලයි. පිරිසිදු සිතින් කියන දැහැමි පැතුම් සහ අධිෂ්ඨානයන් සපලවීමේ ඉඩකඩ වැඩි. සා හොඳ පැතුම් රසක් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ ශරීරයේ දරා සිටි එමෑනියන් මානසික වශයෙන් සුපත්ව ලබත්වා පියානන්ද පරමු යහපතම දකිත්වා. මේ පුණ්‍ය චේතනා බලවත් උපනිෂය සම්පතක් වේවා අපේ ඉදිරි දිවි මඟ සුවපත් වන්නට. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ මනස් තුළ මේ උපාදාන උපාදින්නත්වය තුළ තවත් දියුණු වේවා. සසර වසන්තුරු උදාර ගති පැවතුම් ඇති සීල ඉන්ද්‍ර සංවර සමාධියෙන් පිරිපුන් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන් පමණක්ම ඇසුරට ලැබේවා. සුගති සම්පත්ම හිමි වේවා. දරුවත් මහත්මාටත් බොහොම පිං. අනිත් කල්යාණ මිත්‍රයන් කල්යාණ මිත්‍රයන්ටත් අප්‍රමාණ පිං. අපේ සිත්වල ඒ සද්ධා විද සති සමාධි ප්‍රඥා කැමීම මොහු කරා ගොස් අපේ සිය සඳහා අප්‍රමාණ වූ ප්‍රජාවකට නිරාමිස මෙහෙයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛය නිබ්බාන අවබෝධ වේවායි අධිෂ්ඨාන කරමු. ප්‍රාර්ථනා කරමු. තථාගතයන් වහන්සේට ඒ මහරහතන් වහන්සේලාට උත්තම ආවියන්ටත් කෝටි ප්‍රකෝටි වාරයක් අපේ අභිවාදනේ නමස්කාරේ ප්‍රණිපාතේ වේවා. සම්මා සම්බුදු සරණයි. කල්යාණ මිත්‍රයන් වුණාට පිං. සාදු.